සම්පූරිතා පමිත පාර මිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝල ජාලං චේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙත්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස අහෝත බංකෝ භවති විප්පවුන්තෝ සකාගරා බහෝනං උපජීවಂತಿ යෝ මිත්තානං නදූපති ගෞරවනීය ස්වාමින් වහන්සේලගේ නවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මිසසාගාහි West End Buddhist Center හි පින්නතුන් අද දින මේ විශේෂ ධර්ම දේශනාවේ පින්කම සෝදානම් කරලා බොහෝ දිනාට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දෙන මේ මොහොතෙහි විශේෂයෙන්ම ඒ දායකත්වය දරන පින්නතුන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ දයාබර මෑණියන්ට ආශිර්වාද කරන්න. යසෝමාලා ගුණසේකර මෑණියන්ට 80 වෙනි උපන්දිනේ නිමිති කරගෙන ආශිර්වාද කරන්නට ඒ දරුවන් විසින් සිදු කරන පින්කමයි මේ සිදු කෙරෙන්නේ. ඉතින් ඒ තමන්ගේ දයාබර අම්මාට ලබා දෙන්න පුළුවන් ඉහළම උපන්දින ත්‍යාගය තමයි මේ ලබා දෙන්නේ. දරුවන්ට දෙමෝපියන්ගෙන් මහත් වූ උපකාරයක් ලැබිලා තියෙනවා. ඒ උපකාරයට සැබෑ ලෙසම ප්‍රතිඋපකාර කරන විදිය තමයි බුදුදහමෙන් අපට දේශනා කරන්නේ. ඉතින් බෞද්ධ ශ්‍රාවකයන් විදියට අපේ කටයුතු කිරීමේදී අපි සාමාන්‍ය කෙනෙක් කරනට වඩා බොහොම බුද්ධිමත්ව වඩාත්ම අර්ථවත් විදියට අපි අපේ අම්මලට තාත්තට සලකනවා. ලෝකයේ සත්පුරුෂයෝ බොහෝ දෙනෙක් වෙනත් ආගම්වලත් සත්පුරුෂය තමන්ගේ අම්මලට තාත්තලට හොඳට සලකනවා. ඒක බෞද්ධයන් විතරක් නෙවෙයි කරන්නේ. නමුත් අපේ විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය සලකනටත් වඩා සුවිශේෂී විදියට අපේ අම්මට තාත්තට අපි සලකනවා. සාමාන්‍ය ලෝකයේ අය අම්මට තාත්තට සලකන්නේ ආහාර පාන වලින්, ඇඳුම් පැනඳුම් වලින්, ඉඳුම් හිටුම් වලින් තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. අපි ඒවගෙන සලකන අතරේ ශරීරයට ආහාර දෙනව විතරක් නෙවෙයි අපි මනසටත් ආහාර දෙනවා අපේ අම්මට තාත්තට. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අපේ මේ ජීවිතය අම්මට තාත්තට විතරක් නෙවෙයි අපේ කලින් ආත්ම භවවල අම්මට තාත්තට තින් වැඩෙන විදියට ඉන්නවා. ඇයි ඒකට හේතුව? අපට මේ ජීවිතයේ මේ අද තියෙන පහසුකම් ටික ලබා දෙන්න අපට ඇත්තටම උදව් කරලා තියෙන්නේ කවුද? නුවණින් ගැඹුරින් බුද්ධිමත් බැලුවොත් අපේ මේ ආත්ම භාවයේ අම්මට තාත්තට වඩා අපට උදව් කරලා තියෙනවා අපිට කලින් ආත්ම භාවවල හිටිය අම්මලා තාත්තලා. ඔබ ඒක හිතලා තියෙනවද? ඔබගේ දයාබර මවගේ මේ ආත්ම භාවයේ අම්මගේ කුසේ විඥානය පිළිසින ගන්නකොට ඒ පිළිසිනගත්තු විඥානයේ දුර්වල විඥානයක් නම් S2 අන්ධ වෙන තිබුණු විඥානයක් නම් ඒ පිළිසිනගත්තේ උපතින්ම මන්දබුද්ධික වෙන්න හැකියාව තියෙන සිතක් නම් ඒ මව කුස තුළ පිළිසිනගත්තේ උපතින්ම ආබාධිත වෙන්න පුළුවන් ලක්ෂණ තියෙන දුර්වල විඥානයක් නම් මව කුසේ බැසගත්තේ අපේ මේ ආත්ම භාවය අම තාත්ත කොච්චර පින්වන්ත වුණත් ඒ අම තාත්ත දෙන්න කොයිතරම් උගත් වුණත් වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරු වුණත් ඒ අම තාත්ත දෙන්න කොච්චර පෝෂ්‍යදායී ආහාර අපට දුන්නත් ඇතැම් විට අපේ ජීවිතවල වෙනසක් කරන්න බෑ. එහෙනම් පින්නතුනි අපට මේ ආත්ම භාවයේ මේ පිරිසුදු හිතක් ලබා දෙන්න අපට උදව් කරලා තියෙන ඇත්තටම මේ ආත්ම භාවයේ අම්මට තාත්තටත් වඩා අපට කලින් ජීවිතවල හිටපු අම්මලා තාත්තලා. එනිසා පින්නතුනි අපේ විශේෂයෙන් බුදුහාමුදුරන්ගේ දහම අහන අය හැටියට අපේ මේ ආත්ම භාවයේ අම්මට තාත්තට සලකනු විතරක් නෙවෙයි මේට කලින් ආත්ම භාවවල හිටිය අපේ අම්මට තාත්තටත් පින් වැඩෙන විදියට සුගතිගාමී වෙන විදියට අපි අපේ ජීවිත පාත්වා ගන්නවා. පින්නතුන් අහලා ඇති මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රය ආකංකේය කියලා. ඒ ආකංකේය සූත්‍රයේ දැක්වෙනවා තමන්ගේ කලින් ආත්ම භාවවල අම්මට තාත්තටත් පින් වැඩෙන විදියට ඉන්න ක්‍රමය. අපි දාන ආදී පින් දහම් කරනවා නම් සීල භාවනා ආදී කුසල දහම් කරනවා නම් ඒ පින් ආනිසංස කලින් ආත්ම භාවවල අම්මලා තාත්තලාත් ඇතැම් තැන්වල පුළුවන් අය අනුමෝදන් වෙනවා කියලා. ඉතින් අපේ ජීවිතවල කොයිතරම් වෙනසක් වෙනවාද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. කෙසේ වෙතත් දරුවන් හැටියට තමන්ගේ ආදරණීය අම්මට කරන ලොකුම ධර්ම අනුග්‍රහයක් මේ සිදු කරන්නේ කියලා ඔබ හුඟක් සතුටටපත් වෙන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව තමයි අපේ ජීවිතයේ වාග්ය සම්පන්නම අවස්ථාව. මේකට කියන්නේ ෂණ සම්පත්තිය කියලා. ෂණ සම්පත්තිය කියන්නේ ඊටාම දුර්ලභ වාග්ය සම්පන්න අවස්ථාව කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේගේ පෞද්ගලික අදහසක් නෙවෙයි. බුදුහාමුදුරෝ දේශනා කළේ උන්වහන්සේගේ අනාවරණයක්. ලෝකයේ දේවල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අනාවරණයන්. අපි ඩිස්කවරි කියලා කියන්නේ. අනෙක් දෙය තමයි නිෂ්පාදනයන්. අපි ක්‍රියේෂන් කියලා කියන්නේ. එතකොට අනාවරණයන් හා නිෂ්පාදනයන් කියලා ලෝකයේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එතකොට බුදුදහම ක්‍රියේෂන් එකක්ද ඩිස්කවරි එකක්ද? ඒක ඩිස්කවරි එකක්. ඒක නිෂ්පාදනය කරන්න බෑ කාටවත්. ඒක අවිද්‍යාවෙන් වැසී තියෙන ලෝකයට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් හෙළි කරගෙන ලෝකේ බුද්ධිමතුන් වෙත දායාද කරපු දෙයක් තමයි බුදුදහම කියලා කියන්නේ. ඉතින් මේකට බුදුදහම කියලා කිව්වට උන්වහන්සේගේ ගවේෂණයක ප්‍රතිඵලයක් විදිහට බුදුදහම කියලා කිව්වට උන්වහන්සේ පැහැදිලිවම නගර සූත්‍ර වැනි තැන්වල දේශනා කරනවා ඒ දහම බුදුහාඳුරන්ටවත් අයිති නැහැ කියලා. ඒක ලෝක යථාර්ථය. ඒ නිසා ලෝකයේ පහළ වෙන බුද්ධිමත් අය විශේෂයෙන් නවීන තාක්ෂණයත් එක්ක විද්‍යාවත් එක්ක දිනු වෙන බොහෝ දෙනෙක් ලෝකේ ආගම් හොයාගෙන වර්තමානයේ යනවා. ලෝකේ දර්ශන හොයාගෙන යනවා. ඒ ගිහිල්ලා ලෝකේ තියෙන වැදගත්ම දර්ශන හොයාගෙන ඒ දර්ශනවල ඉගැන්වීම ඉගෙන ගන්න ලොකු උනන්දුවක් වර්තමානයේ තියෙනවා. පින්නතුනි ලෝකයේ තියෙන විශේෂ ධාරා අතුරින් විද්‍යාවන් තියෙනවා, භාෂාවන් තියෙනවා, ඒ වගේම දර්ශන තියෙනවා. විද්‍යාවන් කියලා කියන්නේ කෙමිස්ට්‍රි, බයොලොජි, ඒ වගේ විද්‍යාවන් තියෙනවා. ලැන්ග්වේජස් තියෙනවා. ඉංග්‍රීසි, ෆ්‍රෙන්ච් මේ වගේ භාෂා තියෙනවා. ඒ වගේම ලෝකේ දර්ශන තියෙනවා. මේ වර්ග තුන අතරින් ලෝකේ බුද්ධිමත් අය වඩාම අවධානය යොමු කරන්නේ මේ තුනේ කුමක් පිළිබඳවද? දර්ශන පිළිබඳව. ඒ නිසා තමයි පින්නතුනි ඕනම විෂය ධාරාවකින් ඉහළටම ඉගෙන ගත්ත කෙනාට ඉහළින්ම ගන්න උපාධියට මොකක් කියලාද කියන්නේ? ඔව්, දර්ශන විශාරද උපාධිය, ડોක්ටර් ඔෆ් ෆිලොසොෆි කියලා. ඕනෑම විෂය ධාරාවකින් විශේෂයෙන් මෙතන මෙඩිසින් වෙන්න පුළුවන්, ලැන්ග්වේජ් එකක් වෙන්න පුළුවන්, කෙමිස්ට්‍රි වෙන්න පුළුවන්, බයොලොජි වෙන්න පුළුවන්. මොකක් වුණත් අවසාන විෂය ධාරාවේ ඉහළම උපාධිය කරනකොට එයා දාර්ශනිකයෙක් වෙනවා. සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. එයා ගැඹුරින්ම ඒ දෙස බලන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි අන්නේ දාර්ශනිකයන් කියන අය ඇතැම් විට එච්චර ධනවත් නැහැ. විද්‍යාඥයෝ වගේ ධනවත් නැහැ. නමුත් ඒ අය බුද්ධියෙන් ඉහළයි. ඒ අය ජීවිතේ වඩාත්ම අර්ථයක් හොයාගෙන යන උත්සාහ කරනවා. ලෝකයේ උගත් අයගේ ධනවත් අයගේ ලක්ෂණය තමයි එන්න එන්නම ජීවිතේ ඉහළටම යනවා. ඔහුට මුලින්ම අවශ්‍ය වන්නේ ජීවිතේ ප්‍රාථමික දේවල්. ආහාර පාන, ඇඳුම් පැනඳුම්, ආරක්ෂාව, මේ වගේ අධ්‍යාපන ආදී දේවල් වලින් ඉහළට ඇවිල්ලා. ඔබ අහලා ඇති මාස්ලෝ කියලා විද්වතෙක් හිටියා. මාස්ලෝගේ අවශ්‍යතා හේතුව කියලා ඔහු අධ්‍යාපන විද්‍යාවෙම කරපු අය දන්නව ඇති. සත්‍යයන්ගේ අවශ්‍යතාව වලින් ටිකෙන් ටික ඉහළට ගිහිල්ලා ඉහළම අවශ්‍යතාවය මොකද කියලා. දැන් අපි කියමු ඔබ හුඟක් ධනවත්, ධනය හුඟක්ම උපයලා හොඳට ඉගෙනගෙන දරුවන්ටත් හොඳට යුතුකම් කළා. මේ ඔක්කොම කළාට පස්සේ ඔබ ඊළඟට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔබ විවේකයත් එක්ක ඔබේ මනස දියුණු කරන්න. ඒකට කියනවා ආත්ම සාක්ෂාත්කරණය කියලා. ඒකට කියනවා ඉංග්‍රීසි වලින් self actualization කියලා. මෙන්න මෙතෙන්ට තමයි අවසානයේ පුද්ගලයා එන්නේ. ඇතැම් විට මේ බටහිර යුරෝපයේ උගත් අය ડોක්ටරේට් එක කළා. ඇතැම් විට මුලදී මහායාන බුදුදහම අහනවා. ඇතැම් විට ටිබෙටේට යනවා. ඊට පස්සේ ඇතැම් විට තායිලන්තේට යනවා. බුරුමෙට යනවා. ඉන්දියාවේ බුදුහාඳුරු උපදෙච්ච තැනත් බලාගෙන අන්තිමට කොහෙටද යන්නේ? සමහර විට යන්නේ ශ්‍රී ලංකාවට යන්නේ. ගිහිල්ලා ඇතැම් විට සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා ඉන්න සාමාන්‍ය ආරණ්‍යවලත් නෙවෙයි, ඉතාම දුෂ්කර ආරණ්‍ය කරාම යන අය ඉන්නවා. මේ ආත්ම සාක්ෂාත්කරණය කරා යෑමේ ලක්ෂණය. ඇතැම් විට ඒවට ගිහිල්ලා නැවත මේ ලෝකයට එනවා. ඒ සමන් අවබෝධ කරගත්තේ ලෝකයට දෙන්න ඒ පණිවිඩය, සමන් අවබෝධ කරගත්ත දේ ලෝකෙ වෙනුවෙන උදව් කරන්නත් වෙනවා. ඉතින් මෙන්න මේ යන ගමනේදී පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සදහම් පණිවිඩය ඇසීමත්, ඒ අසබුදේ අත්හදා බැලීමත් පින්නතුනේ ලෝකේ බුද්ධිමත් කෙනෙක්ගේ මූලික කාර්යභාරයක් වෙන්නට ඕන. ඒක බෞද්ධ වෙන්න ඕනේ. ඔබ අර ආත්ම සාක්ෂාත්කරණය නැමැති ඉහළම මානසික සුවයක් හරහා යන කැමැති නම් යන ගමනේදී මේ කාරණේ ඉතාම වැදගත් වෙනවා. මොකද ඒකට හේතුව ලෝකේ වර්තමානයේ බොහෝ දෙනෙක් මානසික සුවයක් හරහා යන ගමනේදී බුදුදහමේ සංකල්ප ඉගැන්වීම් අත්හදා බලනවා, ප්‍රායෝගිකව කරනවා. ඇතැම් විට බුදුදහම කියලා ලේබල් එක ගහන්නේ නැහැ. නමුත් බුදුදහමේ සංකල්ප ඒගොල්ලන් පරිශන කළා ලෝකයට මානසික ආබාධ වලින්, මානසික දුක් පීඩා වලින් නිදහස් කරන්න බුදුදහමේ සංකල්ප උගන්වනවා. විශේෂයෙන් පසුගිය අවුරුදු 40-50 තිස්සේම කවුන්සලර්ස්ලා, සයිකියාට්‍රික්ස්ලා රිසර්ච් කළා සොයාගත්තු බොහෝ සංකල්ප වලින් විශේෂයෙන් කාරණා දෙකක් එයා ඉස්මතු කරනවා. මානසික අවපාතය අඩු කරන්න, මානසික පීඩනය අඩු කරන්න ප්‍රධාන කරුණු දෙකක් ඒගොල්ලන් උගන්වනවා. මොනවද ඒ කාරණා දෙක? ඔව්, මෙඩිටේෂන් කිව්වම සාමාන්‍ය පොදු අර්ථය. තවත් ફોકસ කළ කිව්වොතින්, ඔව්, තවත් පැහැදිලිම විදිහට කිව්වොතින් ප්‍රධාන කාරණා දෙක ප්‍රැක්ටිස් කරන උගන්වනවා. අපට මානසික පීඩා ඇති වෙන අවස්ථා තෝරගෙන ඉතාම ඍජු ලෙසම අපේ මනසේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු විදියට කරන්න ඕන කරුණු දෙකක්. එයින් එකක් තමයි මෛත්‍රී භාවනාව, practicing loving kindness. අනිත් දේ තමයි සතිමත් බව, mindfulness. ඔබ බලන්න කියවලා journal, research, experiments. ඒ බොහෝ දේවල් වල අවසානෙට කියන කරුණු දෙක මේක. බුදුරජාණන් වහන්සේ කරණීයමෙත සූත්‍රය දේශනා කරනවා යන්තං සන්තං පදං අභිසමෙච්ඡය. යන් සාන්ත පදයක් කැමති නම් මොකද කරන්න ඕන? සම්බේ සත්තා භවන්ත සුඛිතත්තං. අවුරුදු 2600කට කලින් දේශනා කළා. මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මානසික දුක් පීඩා දුරු කරන්න, හිත අසතුට දුරු කරන්න, මානසික පීඩා වලින් දුර වෙන නම් වැඩි උතු එකම ප්‍රතිපදා විදියට සතිමත් බව, සම්මා සතිය දිනු කරන්න කියලා. මේ කරුණ ටික පැහැදිලි කළේ පින්තුනි, අපි හැම දිනාගේම ජීවිතවල ඉහෙළම බලාපොරොත්තුව මානසික සතුට. බොහෝ විට අපි මානසික සතුට කියලා හිතන් ඉන්නේ අධ්‍යාපනයෙන් ඉහළට යෑමත්, ආර්ථිකයෙන් ඉහළට යෑමත්, තමන්ගේ දරුවන්ට හොඳට ඉගැන්වීමත් තමයි බොහෝ දෙනෙක් ඉහළම මානසික සුවය විදිහට සැලකන්නේ. ඒව අපි කරන්නට ඕන. බුදුදහමෙන් ඒව අගය කළා තියෙනවා. බුදුදහමෙන් ඒව බැහැර කළ නැහැ, බය වෙන්න එපා. සිප්පන් සීකාපෙන් දෙකට දරුවන්ට හොඳට උගන්වන්න කියලා බුදුහාමුදුරුවෝ තමයි කලින් අපට ඉගැන්වුවේ. තමන්ගේ ගෙදරින් ඉන්න ස්වාමි භාර්යාවන්ට හොඳට සැලකන්න කියලායි තියෙනවා. තමන්ට ස්වාමි දීනියක් ඉන්නවා නම් ඇඳුම් පැනඳුම් ආභරණයක් කැමති නම් ඒවත් අරන් දෙන්න කියලා කියලා තියෙනවා. ඒව අමතක කළ නැහැ. ඔබෙන් බය වෙන්න එපා. මහත්ය ධර්මයේ හැසිරු නැහැ කියලා නෝනට සැලකන්නේ නැහැ කියලා බය වෙන්න එපා. හොඳට ධර්මයේ දන්න අය ධර්මයේ හැසිරෙන අය තමයි පිනුතින අනිත්‍යයට හොඳටම සැලකන්නේ. ධර්මයේ දන්නේ නැති අය සැලකන්නේ හොඳට රූපය ලස්සනට තියෙනකන්, රැකියාව හොඳට තියෙනකන්, නිරෝගීකම තියෙනකන් තමයි, ධනෙ තියෙනකන් තමයි සැලකන්නේ. නමුත් හොඳට ධර්මයේ දන්න අය ඒ කාලයට වඩා සැලකන්නේ එයා අසරණ වුණාට පස්සේ, ලෙඩ දුක් හැදුනහම, වයසට ගියාම, රූපේ වෙනස් වෙනකොට අර කලින්ටත් වඩා යට උපකාර කරනවා. ඒක තමයි ධර්මයේ දන්න කෙනාගේ ලක්ෂණය. තමන්ගේ දරුවන්ගෙන් අනාගතයේ හුඟාත්ම සැප සම්පත් බලාපොරොත්තු වෙනෝ නම්, සතුට බලාපොරොත්තු වෙනෝ නම් ඔබ මොකද කළ යුත්තේ? දරුවන්ට හොඳට සාමාන්‍ය අධ්‍යාපනය වගේම ධර්ම අධ්‍යාපනයත් ලබා දෙන්න. තමන් ඇසුරු කරන අයගෙන් ඔබ හොඳට සුහදතාවය බලාපොරොත්තු වෙනෝ නම් එයට ධර්ම කරුණු කියලා දෙන්න. එපමණට ඒ අය ඔබට උදව් කරනවා, ඔබට සලකනවා, ඔබ අත්හැරලා යන්නේ. මේ කරුණු ටික ප්‍රකාශ කළේ පින්වත්නි බුදුදහමට අපි ප්‍රවේශ වෙද්දී අපි ඉගෙන ගත යුතු මූලික කාරණා. අද අපි සාකච්ඡා කරන්නේ බුදුදහමේ නැ ඉතාම සරල මාතෘකාවක් ගැන, මිත්‍රත්වය ගැන. මිත්‍රත්වයට අදාළ ගාථා ටිකක් අපි එක්තරා සූත්‍රයක් ඇත්තෙම අපේ මහපිරිත් පොතේ, ඔබ පිරිත් පොතේම සජ්ජායනා කරනවනේ. ඒ පිරිත් පොතේ කාරණයක් එනවා මිත්තානි සංස කියලා. සමහර අයත් කියන මිත්තානි සංස සූත්‍රය කියලා. ඒක ඇත්තෙම සූත්‍රයක් නෙවෙයි. ඒක එන්නේ මුගපක්ක කියන ජාතකේ. මුගපක්ක කියන ජාතකයේ මිත්‍රත්වයේ පිළිබඳ වෙන ගාථා ටිකක් තමයි මහපිරිත් පොතේ මිත්තානි සංස විදියට දැක්වෙන්නේ. ගාථා 10ක් දැක්වෙනවා. අපි පින්නතුනි මේ ලෝකේ තනියම ඉපදුනාට, අපි මේ ලෝකේ තනියම මිය ගියාට අපි ජීවත් වෙන්නේ පිරිසක් සමග. අන්නේ පිරිසක් සමග ජීවත් වීමේදී මිත්‍රත්වය කියන එක, හිතවත් බව කියන එක බොහොමත්ම වටිනවා. ඒ මිත්‍රත්වය හරි ලෙස නොපැවතුනොතින් අපට ආධ්‍යාත්මික ජීවිතය විතරක් නෙවෙයි පිනතුනි, සාමාන්‍ය ලෞකික ජීවිතය සාර්ථක වෙන්නේ අපට. අපේ නිවසේ, පවුලේ, සමාජිකයාගේ ළඟ ඉඳලා අපි රැකියා කරන ස්ථානයේ දක්වාත්, ඒ ස්ථානයේ හරහා අන්තිමට විහාරස්ථානය කරා මේන ගමනේදී අපට හමු වෙන හැම තැනදීම අපි ඇසුරු කරන අයගෙන් ඉහළම කල්යාණ මිත්‍රයන් වෙත අපට ළඟා වෙන්න නම් අපේ ළඟ තියෙන ඕන ගුණ දහම් පිළිබඳව අපි තේරුම් ගත යුතුයි. කෙනෙකුගේ සාර්ථකත්වයේ පිටපස්සේ තියෙන මහා බලවේගය තමයි මිත්‍රත්වයේ කල්යාණ මිත්‍රත්වයේ කියලා කියන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙකුගේ ජීවිතය අසාර්ථකත්වය පරිහානිය මත තියෙන ප්‍රධාන කාරණයක් මිත්‍රයන්ගේ ආශ්‍රයම තමයි. ඒ නිසා පින්නතුනි හොඳට බලන්න. ඔබ ජීවිතයේ හොඳම දෙයක් යහපත්ම කුසල් වැඩෙන දෙයක් කරලා තියෙනවා නම් මුලින්ම පටන්ගෙන තියෙන්නේ කිසියම් යාළුවෙකුගේ මඟපෙන්වීම මත. ඒ වගේම ඔබට ඇතැමිට වැරදි වුණු දෙයක් තියෙනවා නම් ලොකෝ ඔබගෙන් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒකටත් ඇත්තම මඟ පෙන්ලා තියෙන යාළුවෙක් තමයි. එනිසා තමන්ගේ ගමන් මඟ තීරණය වෙද්දී තමන් ඇසුරු කරන අයගෙන් ලොකු බලපෑමක් වෙනවා. වරක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ළඟදී සඳහන් කරනවා, බුදුහාමුදුරනේ මට කාරණයක් හිතෙනවා. මොකද කාරණය? මේ ශාසන බඹසරෙහි භාගයක්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත කියලා මට හිතෙනවා කියලා. බුදුහාමුදුරුවෝ මොකද දේශනා කළේ? බුදුහාමුදුරුවෝ කියනවා, මා හේවන් ආනන්ද සකල මේ විහිදම් බ්‍රහ්මචරියන් යදිදං කල්යාණ මිත්‍රතා කල්යාණ සහායතා කල්යාණ සම්පවංගතා කියලා. භාගයක් නෙවෙයි, සමස්ත ශාසන බ්‍රහ්මචර්යාවන් ආධ්‍යාත්මික ජීවිතයේ සපුරාම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මතය කියලා. ඒ අතරේ පින්නතුනි ආලවක සූත්‍රයේ ආලවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, කතං මිත්තානි ගන්තති කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ? මිතුරන් දිනාගන්නේ කොහොමද කියලා? මිතුරන් ඇති කරගන්නේ කොහොමද කියලා? මිතුරන් ඇති කරගන්න යන ගමනේ පින්නතුනි ආරම්භකම පියවර තමයි, ඔබට හොඳ මිතුරන් මුණගැහෙන නම් මුලින්ම තියෙන ඕන ලක්ෂණයක් තමයි පරිත්‍යාග සීලය වෙන්නට ඕන. ඔබ හුඟක් ලෝභ නම්, හුඟක් මසුරුයි නම් ඔබට හොඳ මිත්‍රයන් අහිමි වෙනවා. ඒ නිසා ආරම්භක පියවර තමයි පරිත්‍යාග සීලීත්වය තමයි යහළුවන් ඇති කරගන්න මුල්ම පියවර. හැබැයි එකම පියවර නෙවෙයි. එතනින් පටන් ගන්න මිතුරන් ටිකෙන් ටික ඔබ ජයග්‍රහණය කරන්න නම් තවත් ගුණාංග ඔබේ ළඟ තියෙන්න ඕන. ඒ මොනවද? ඔමොනවද තියෙනවන ගුණ දහම්? බොහොම හොඳයි. අවංකකම කියන එක තියෙන්න ඕන. ඇතැමිට ඔබේ මිතුරන් ඔබට හුඟක් දේවල් දෙන්න පුළුවන් සමහරට, ඔබව අමාරුවක දාන්න, ඔබට අනතුරක් කරන්න. ඒ නිසා දන් දෙන හැටියෙන් විතරක් පුද්ගලයන් හොඳ මිතුරන් කියන්න බෑ. ඇතැමිට ඔබ අවුරුදු ගාණක් කෙනෙක් ආශ්‍රය කළා හොඳට දන් දෙන කෙනෙක් කියලා. හැබැයි ඔබට කාලෙකදී දැනගන්න ලැබුණොත් එයා අවංක කෙනෙක් නෙවෙයි කියලා මොකද වෙන්නේ? ඔබ මොහතකින් ඒ පුද්ගලයා අත්හැරලා යනවා. ඒ නිසා අවංකකම කියන එක අන්නේ මිත්‍රත්වය සමගයකට අත්කල් බැඳගෙන යන්නට ඕන. ඒ වගේමයි පින්නතුනි තවත් ලක්ෂණයක් තමයි බුද්ධිමත් වෙන්නටත් ඕන. බුද්ධිමත් නොවුනොත් ඒත් යාළුවන් එක්ක බොහෝ කලක් ඉන්න බෑ. ඇතැමිට සමහර යාළුවන්ගේ ළඟ හොඳ ගුණධම් තියෙනවා, අවංකකමක් තියෙනවා, පරිත්‍යාගශීලීත්වයක් තියෙනවා. නමුත් බුද්ධිමත් නැහැ. එහෙම වුණත් ඒකත් හරි අමාරු වැඩක්. අර එක කතාවක් තියෙන්නේ. එක රජතුමෙකුට හිටිය බොහෝම හිතවත් වඳුරෙක් හිටියා. ඉතින් ඒ වඳුරා රජතුමා ගැන හැමදේම බලනවා, කිසිම අනතුරක් වෙන්න දෙන්නේ නැහැ. රජතුමා නිදා ගන්න කොටත් රජතුමාගේ ළඟම ඉඳගෙන රජතුමාව බලා ගන්නවා. කොහොම ඉන්න වෙලාවේ දිනක් රජතුමා නිදාගෙන ඉන්නකොට මැස්සෙක් ආවා. ඉතින් මැස්ස එලවන්න උත්සාහ කරන එක විදිහට රජතුමාට බාධා වන්න වෙන විදිහට, නමුත් බැරි වුණා. ඊට පස්සේ මොකද, මැස්සා රජතුමාගේ බෙල්ල වහලා ඉන්න වෙලාවේ ඉතින් වඳුරට කේන්ති ගියා. කේන්ති ගිහලා අන්තිමට කලින් රජතුමාගේ ළඟ තිබිච්ච කඩුව අරගෙන මැස්සට ගැහුවා. මැස්ස හිටියේ රජතුමාගේ බෙල්ලේ. මැස්සත් ගියා, රජතුමාත් පරලෝ ගියා. අන්න ඒ නිසා පින්නතුනි බුද්ධිමත් කම කියන එකත් අවශ්‍ය වෙන්නට ඕන. එතකොට මෙන්න මේ ලක්ෂණත් එක්ක ටිකෙන් ටික ඉදිරියට යන ගමනේ මිතුරන් දිනා ගන්න ක්‍රමය හොඳ ගුණාංග තමන්ගේ ළඟ තියෙනවා නම් ඒ ගුණාංග තියෙන ප්‍රමාණයට තමයි තමන්ට යහළුව මුණ ගැහෙන්නේ. ඔබ ගුණධම් වලින් දීර්ණ වෙන ඔබට හොඳ ගුණධම් තියෙන යාළුවා මුණ ගැහෙනවා. වර්තමානයේ පින්නොතින අපි හුඟක් වාසනාවන්තයි. අපට එදිනදා මුණ ගැහෙන යාළුවෝ විතරක් නෙවෙයි ඈත ඉන්න යාළුවෝත් අපට සම්බන්ධ කරගන්න පුළුවන් නේද? අන්තර්ජාලයෙන් එහෙම. ඒ නිසා ගුණධම් හඳුනාගත්තට පස්සේ අපට ඈත මිතුරන් වුණත් අපේ යහළුවන් කරගන්න පුළුවන්. මෙන්න මේ අවංකකම, පරිත්‍යාග ශීලීත්වය, බුද්ධිමත්කම කියන මෙන්න මේ ගුණාංග සමග හොඳ හදවත් තියෙන මිතුරන් අපට ඉන්නට ඕන. ඒ මිතුරන්ට තමයි සුහද මිතුරන් කියලා කියන්නේ. මේ ගුණාංග සමග ඉදිරියට යනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ මුගපක්ක ජාතකේ යම්කිසි කෙනෙක් තමන්ගේ යහළුවන්ට ද්‍රෝහී නොවනවනම් යෝමිත්තානං නදුහබති, යමෙක් තමන්ගේ මිතුරන්ට අයහපතක් නොකරනවනම් එරෙහි නොවනවනම් යහපතක් මනං කරන්නේ, පහූත බක්කෝ භවති විප්පවුත්තෝ සකාගරං, ඒ කෙනා තමන්ගේ නිවසින් බැහැර ගිහිපු වෙලාවේදී ඔහුට බොහෝ සැප පහසුකම් ලැබෙනවා. තමන්ට හොඳට කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම් ඔබ ඉන්න රටේදී විතරක් නෙවෙයි ඔබ වෙනත් රටකට ඈත ප්‍රදේශයකට යනකොට වුණත් ඔබට යහළුවන් පිළිගන්නේ ඉන්නවා ඔබේ මේ ගුණවත් බව නිසා. ඔබට බොහෝ පහසුකම් ආහාර පාන ආදිය ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි බහූ නම් උපජීවಂತಿ, බොහෝ දෙනෙක් ඔබව ඇසුරු කරනවා. මෙන්න මේ ඇසුරු කරනවා කියන එක මිත්‍රයන් ගැන කතා කරද්දී ඉතාම වැදගත් දෙයක්. මොකක්ද පින්නතුනි මිතුරන් ඇසුරු කරනවායි කියලා කියන්නේ? දැන් කෙනෙක් එක්ක එක ළඟින් වාඩි වෙලා ඉන්නවා නම්, එක ගෙදර ඉන්නවා නම් කෙනෙක් හිතන ඇතමිට ආශ්‍රය කරනවා කියලා නේ. ඇත්තට මේක ආශ්‍රය කිරීම කියලා කියන්නේ. ආශ්‍රය කරනවායි කියන්නේ යම්කිසි කෙනෙක්ගේ ළඟ තියෙන ගතිගුණ අපි ඇසුරු කරන එක. එකට හිටියයි කියලා, එක නිවසක හිටියා කියලා, එක කුඩයට යන ගියා කියලා ආශ්‍රය කළා වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් ඇසුරු කරනවා කියලා කියන්නේ ඒ කෙනාගේ ළඟ තියෙන ගුණධම් අපි අපේ කරගන්නට ඕන. අන්න එහෙමනොත් තමයි කෙනෙක් ඇසුරු කරනවා කියලා කියන්නේ. එතකොට කෙනෙක් ඇසුරු කිරීම ජීවත් වෙන කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. හැතැම්මිට මිය ගිහපු කෙනෙකුගේ දේශනයක් වුණත් අපට අහන්න පුළුවන්, පොතපතක් කියවන්න පුළුවන්. කියවන අපි ඒ ටික අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් අපි ඒ තැනැත්තා ඇසුරු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම කෙනෙක් එකට හිටියත් එයාගේ ළඟ තියෙන දුර්ගුණ ටික, අඩුපාඩුකම් ටික අපි ඇසුරු නොකරනවා නම් එතකොට අපිට ගැටලුවක් නැහැ. දැන් බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි මංගල සූත්‍රයේ සඳහන් වෙනවා අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා. නුවණැති කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න, බාලයන් ඇසුරු කරන්න එපා කියලා. එතකොට සමහර අය අහනවා එහෙනම් හාමුදුරුවනේ අපි අනිත් අය අයින් කරන්නද කියලා. ඒ ඇයි නොසලකා හරිනද මේ කියන්නේ කියලා. එහෙම පින්නතුනි කෙනෙක් භෞතික වශයෙන් අයින් කිරීම නෙමෙයි මේ කියන්නේ. අපි ඇත්තටම අපේ ළඟම ඥාතීන් ඉන්නවා නම් අඩුපාඩුකම් තියෙන අය, ඒ අයට අපේ ගුණධම් තියෙන අයට වඩා අපි පිහිට වෙන්න ඕන. ඒක තමයි නියම මෛත්‍රිය කියලා කියන්නේ. දැන් අපි කියමු අම්මා කෙනෙකුට දරුවන් 5 දෙනෙක් ඉන්නවා කියලා. දරුවෝ 4 දෙනෙක්ම හොඳට ඉගෙනගෙන අපි කියමු මහාචාර්යවරු කියලා, වෛද්‍යවරු කියලා. එක දරුවෙක් ඉන්නවා එච්චර ඉගෙනගෙන නැහැ, හුඟක් අඩුපාඩුත් තියෙනවා. අම්මා වැඩිපුර මාදරේ කාටද? අම්මා වැඩිපුර මාදරේ අර අඩුපාඩුකම් තියෙන දරුවට. ඒ දරුව බැරි වෙලාවත් වරදක් කරෝතින් අම්මා හුඟා දුක් වෙනවා. ඒ දරුව වරදක් කළ හිරේ ගියෝතින් අම්මා හුඟා දුක් වෙනවා. ලෝකේ අනිත්‍ය ඔක්කොම බනිනවා. හොඳයි ඒ වරදට හිරේ ගියපු එක කියලා. නමුත් අම්මා හුඟා දුක් වෙනවා. ඒ දරුව බැරි වෙලාවත් එල්ලුම් ගහට ගියෝතින් මොකද වෙන්නේ? ඒ එල්ලුම් ගහට ගියපු දරුවටත් වඩා අම්මා දුක් වෙනවා. ඔබ ඇතැම් විට පිටින් ඉඳන් බලලා ඒ වරදට හොඳම දඬුවම තමයි දුන්නේ කියලා ඔබ සතුටු වෙන්නේ. නමුත් ඔබ දරුවෙක් දැස බලන වගේ කෙනා දිහා බැලුවත් ඔබේ හදවත උණු වෙලා යනවා. දරුවෙක් එල්ලුම් ගහකට යනකොට ඒ අම්මා ජීවත් වෙනවා නම් යා මගේ හිතේ කොයිතරම් වේදනාවක් ගින්නක් දැල්වෙනවද ඇවිලෙනවද? අන්නේ වගේ තමයි පිනතුණි, අඩුපාඩුකම් තියෙන අය අයින් කිරීම නෙවෙයි. ඒයගේ අඩුපාඩු ගන්න ටික අපි ඇසුරු නොකල ඒයට පුළුවන් නම් අපේ ගුණධම් ටික ඒයට ඇසුරු කරන්න අපි අවස්ථාව දෙන්නට ඕන. ඒක තමයි නියම මිත්‍රත්වයේ කියලා කියන්නේ. ඊළඟ ගාථාවෙන් සඳහන් වෙනවා, යෝමිත්තානන්න දූපති, යම්කිසි මිත්‍රයෙක් තමන්ගේ යහළුවන්ට ද්‍රෝහී නොවෙනවා නම්, අයහපතක් නොකරනවා නම්, යහපතම නම් සිද්ධ කරන්නේ අන්න ඒ තැනැත්තා. යම් යම් ජනපදං යාති නිගමේ රාජධානියෝ සම්බත්ත පූජිතෝ හෝති. යම් ගමකට, නියම් ගමකට ඒතනැත්තා යනවනම්, රාජධානියකට යනවනම් සම්බත්ත පූජිතෝ හෝති. ඒ හැම තැනදීම ඒතනැත්තා පුදන කෙනෙක් බවට, ගරු බුහුමන් දක්වන කෙනෙක් බවට පත් වෙනවා. හොඳ මිතුරන් ඉදිද්දී දැන් පිනුතුනේ අලුත්ම ක්‍රමයේ තමයි මිතුරන් සමීප වෙන්න ඕනේ. කෙනෙක් ගැන ආරංචි වෙච්ච ගමම ඇතැමිට යාගෙන තොරතුරු හොයාගන්න පුළුවන් නේ. ඇතැමිට කෙනෙක්ගේ දේශනයක් අහන යනකොට සමහර ඇත්තන් යන්න කලින් බලන ඇතැමිට නේද, ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලනවා කවුද කියලා. බලලා තමයි ඇතැමිට දේශනය අහන්නේ. තේරෙනව නම් අහලා වැඩක් නැහැ කියලා සමහර අය ගෙදරම නවතින. ඊට වඩා හොඳයි වෙලා වෙන එකක් අහන එක කියලා. ඒක තමයි අලුත්ම ක්‍රමය. පින්නතුනි, කෙනෙක් ගැන තේරුම් ගන්න එහෙම සරලම දෙයක් නෙවෙයි. බුදුදහම හැටියට කාලයක් ඇසුරු කරන්න ඕන. නමුත් වර්තමාන විදියට බොහෝ දෙනෙක් පුද්ගලයන් ඇසුරු කරද්දී ඇතැමිට තමන් ගැනටත් වඩා අනිත්‍ය ගැන බොහොම අවධානයෙන් ඉන්නේ. යම් කිසි කෙනෙක් සත්පුරුෂ කෙනෙක් නම්, බුද්ධිමත් කෙනෙක් නම්, කලණ මිතුරෙක් නම්, ඒ ඇවිත බොහෝ දෙනා ලං වෙනවා. බොහෝ දෙනෙක් කියයි ඇසුරු කරන එක තමයි ලක්ෂණය. නාස්වතෝරා පසහන්තේ නාති මඤ්ඤේති කත්තියෝ සබ්බේ අමිත්තේ තරතේ යෝ මිත්තානන්න දූපති. මෙන්න මෙවැනි යහපත් මිතුරෙක් ඉන්නවා නම්, නාස්වතෝරා පසහන්තේ, සොරුන්ට පුළුවන් කමක් නැහැ ඒ පුද්ගලයා යටපත් කරන්න. ඒ විතරක් නෙවෙයි, නාති මඤ්ඤේති කත්තියෝ, රජවරුන්ට පුළුවන් කමක් නැහැ එයාට අවමන් කරන්න. ඇතැම් රජවරු සමහර අයට නොයෙක් විදිහ අවමන් කරනවා. නමුත් හොඳ ගතිගුණ තියෙන, හොඳ මිතුරන්ට, හොඳ කල්යාණ මිත්‍රයන්ට, යහපත් මිනිස්යන්ට රජයක්වත් හානි කරන්නේ නැහැ. සමහරේම කරන රටවල් තියෙනවා නැත්තේ නැහැ. නමුත් ගුණධම් මගින රජයක් කවදාවත් එහෙම කරන්නේ නැහැ. සබ්බේ අමිත්තේ තරති, මේ හොඳ මිත්‍රයා තමන්ගේ අමිත්‍රයන්, මිතුරන් නොවන අය ඉක්මවනවා. ඒ කියන්නේ තමන්ගේ ඉන්න හතුරන්ට තමාව මැඩපවත්වන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා, හොඳ ගතිගුණ තියෙන කෙනාට. ඒකට එකක් තමයි ඔහුට නිතරම ආරක්ෂාවට, ඔහු ආරක්ෂා කරන්න පිරිසක් සකස් වෙනවා මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ විතරක් නෙවෙයි, අදෘශ්‍යමාන බලවේග විදියට දෙවියන්, මියගිය ඥාතීන් මේ තැනැත්තා සමග එකට ජාලයක් විදියට සම්බන්ධ වෙනවා. මේ විශ්වයට ඒව දැනෙනවා. ඒ නිසා එතැනැත්තාට තමන්ගේ යහපත් ගුණ දහම් නිසාම තමන්ට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. අක්කුද්දෝ සගරං ඒති සභාය පටි නන්දිතෝ ඥාතීනං උත්තමෝ හෝති යෝ මිත්තා නන්න දූපති. යම්කිසි මිතුරෙක් හොඳ යහපත් ගුණ දහම් ඔහුගේ ළඟ තියෙනවා නම්, අක්කුද්දෝ සගරං ඒති, කෝප නොවී නොගෙටි තමන්ගේ නිවසට එන කෙනෙක් බවට පත් වෙනවා. සභාය පටි නන්දිතෝ, සභාවෙහිදී ඒ තැනැත්තා නිසා බොහෝ දෙනෙක් සතුට වෙනවා, තමනු සතුටට පත් වෙනවා. ඥාතීනං උත්තමෝ හෝති, ඥාතීන්ට උතුම් කෙනෙක් බවට පත් වෙනවා. අක්කුද්දෝ සගරං ඒතේ කියන කතාවෙන් බොහොම ලස්සන දෙයක් කියනවා. ඇතැම් අය ගෙදර යනකොට සතුටෙන් නෙමෙයි ගෙදරට යන්නේ. ගෙදර ඇත්ත ඇතැමිට මෙයා එනකොට සතුටු නැහැ. ඇයි? ගුණ දහමල අඩුපාඩුකම් නිසා. නිතර ඉක්මනට කේන්ති යනවා නම්, ඊර්ෂ්‍යා නම්, අනිත්‍යගේ වැඩවලට බාධා කරනවා නම් ඇතැමිට තමන් දින සහෝදර සහෝදරියවත් කැමති නැහැ. ස්වාමි භාර්යාවන්වත් එයාට කැමති නැහැ. ගෙදර තමන්ට අප්‍රියතනක් බවට පත් වෙනවා. නමුත් හොඳ මිතුරාට එහෙම නැහැ. යහපත් ගුණධම් තියෙන අය තමන්ගේ ගෙදරින් ඉක්මල ගියත් එනකම් බලාගෙන ඉන්නේ, අනේ කවදනම් මෙයා එනවාද කියලා මග බලාගෙන ඉන්නේ. නැත්තම් හිතන්නේ පරක්කුන තරමට හොඳයි කියලා. පින්නතුනි මෙන්න මේකත් මේ පුද්ගලයන්ගල් තියෙන ලක්ෂණයක්. සභාවට ගියහම, පිරිසක් මැදට ගියහම එයා නිසා බොහෝ දෙනෙක් සතුට වෙනවා. එයත් සතුටටපත් වෙනවා. ඒකට හේතුව තමයි ਉਹ අනිත්යට අයහපතක් කරන්නේ. ඇති තැනදී විතරක් නෙවෙයි නැති තැනදීත් අනිත්යගේ යහපත සඳහා කටයුතු කරන්නේ. අන්න එහෙමයිට බොහෝ දෙනෙක් කැමති. ඥාතීනං උත්තමෝ හෝති. ඥාතීන් ළඟට යනකොට යා උතුම් කෙනෙක් බවට පත් වෙනවා. ඥාතීන් එයාට වා කැමති. එයාට විශේෂ අවස්ථාවකට ආරාධනා කරනවා. ඥාතීන් කියන්නේ තමන්ගේ ලේ ඥාතීන් විතරක් නෙවෙයි. විශ්වාසා පරමා ඥාතී කියලා කියනවා. විශ්වාසවන්ත කෙනා විශ්වාසවන්ත බව තමයි උතුම ඥාතිත්වය. සමහර අපි දන්නවා යහපත් ඇත්තන්ට තමන්ගේ ඇතැමිට පවුලයටත් වඩා හොඳ යහළුවන් ඉන්නවා. සහෝදර සහෝදරයන් වගේ ආශ්‍රය කරන අය ඉන්නවා. විශේෂයෙන්ම යම් කිසි කෙනෙක් බොරු කියන්නේ නැත්නම්, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැත්නම්, සොරකම් කරන්නේ නැත්නම්, පංචශීලෙමුත් මේ තුන විශේෂයි. මොනද කාරණා? බොරු කියන්නේ නැත්නම්, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැත්නම්, සොරකම් කරන්නේ නැත්නම්. මෙන්න මේ තුන යම් කිසි කෙනෙක් කිසිසේත්ම කරන්නේ නැහැ කියලා ඔබට 100%ක්ම විශ්වාසවන්ත නම් ඔබට එයා ගැන කොච්චර ගෞරවයක් හට ගන්නවදනේ? ඔබේ ගෙදර බඩු ටික ඔක්කොම ඕනෙලාගේ ගෙදරේ අතුරු ටික ගන්න බාර දෙල යන සෝදානම්. ඔබේ ඉන්න ස්වාමි පුරුෂයා, ස්වාමි දියණිය, දුව පුතා ඕනම වෙලාවක ඒ ගෙදර තියල යන සෝදානම්. කිසිම බයක් නැහැ යාගෙන. ඥාතීන් දිනා ගන්න කැමති නම්, මිතුරන් දිනා ගන්න කැමති නම්, හැකි තාක් දුරට සිල්වන්ත වෙන්න. ඒ වගේමයි වාග් දුරට පින්නතුනි වචනය පාලනය කරගන්න වෙනවා. හොඳ යාළුවන් දිනා ගන්න නම්, තේරෙන සිංහලෙන් කියනවා නම්, කට පරිස්සම් කරගන්න. කට නිසා තමයි අපට හුඟක් යාළුවෝ නැති වෙන්නේ. වචනය එක විට සංවර කරගන්න බෑ. හොඳ වචන පිට වෙන්නේ සම්මා සංකල්ප තිබුණොතින්. සම්මා වාචා ඇතිවන්නේ සම්මා සංකල්ප තිබුණොතින්. සම්මා සංකල්ප නිකන් ඇති වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය තිබුණොතින් තමයි සම්මා සංකල්ප ඇති වෙන්නේ. එනිසා මිතුරන් දිනා ගන්න ඔබ කැමති නම් සම්මා දිට්ඨිය ඇති කරගෙන යහපත් සංකල්පනාවලින් පුළුවන් තරම් හොඳ වචන කතා කරන්න. විශේෂයෙන් කාමයේ වර්ධව හැසිරීමෙන් සහ සොරකමින් සම්පූර්ණයෙන්ම වෙන් වෙච්ච තරමට ඒ ගැන උපරිම ලෙස විනයක් සංවරයක් අපි ළඟ තියුණොත් අපිට හුඟා දෙනා ඊටාම සමීප ඇසුර කරන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා මේ වගේ ගතිගුණ කෙනෙක්ගේ ළඟ තියෙනවා නම් සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සගාරවෝ වන්න කිත්තිබතෝ හෝති යෝමිත්තානන්න දූපති. මේ තැනැත්තා අනිත්යට සත්කාර කරනවා, තමනුත් සත්කාර ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ ඔබට ගරු සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් අනිත් අයට සැලකිලි දක්වන්නට ඕන. තමන්ට මුලදී බලාපොරොත්තු වෙන විතරක් ඉඳලා හරියන්නේ නැහැ. තමන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක්ගෙන් යහපත් දෙයක්, ඒ වගේම යහපත් දේවල් කරලා ඔබ ආදර්ශයක් දෙන්න ඕනේ ඇයට. අහවල් කෙනා වාක් ලෝභයි මාත් කිසිම දෙයක් දෙන්නේ නැහැ කියලා හිතියොත් මොකද වෙන්නේ? එහෙම හිටියට හරියන්නේ නැහැ. ඔබ හොඳට දන් දීලා එයාට කියන්න මෙන්න මේකයි වචනේ නොකියුවත් ආදර්ශයෙන් පෙන්වන්න මෙන්න හොඳට ඉන්න විදිය කියලා. එතකොට අනිත් බොහෝ දෙනෙක් චරිත ඇතැමිට වෙනස් වෙනවා. විශේෂයෙන් ගෙදරදී තමන්ගේ බාහිර ලෝකයක් තමන් ජය ගන්න කලින් තමන් ගෙදරින තමට නිතර පේන තමන්ගේ ස්වාමි භාර්යාවන්, දරුවන්, අම්මා තාත්තා ළඟ තමන් උපරිම ලෙස තමන් ගුණයන් පවත්වා ගන්න. ඒක තමයි මූලික පදනම. එතන අපට සාර්ථක වෙන්න බැරි වුණොතින් පින්නතුණි පිටස්තර සාර්ථක වෙන්නේ කතරම් සරල දෙයක් නෙවෙයි. එනිසා තමන්ගේ ළඟම ඉන්න අය ළඟ උපරිම ලෙස තමන් ගුණධම් පවත්වා ගන්න උත්සාහ කරන්න. එපමණට තමන්ට හොඳ මිතුරන් ඉන්නවා, තමන්ට ගරු සැලකිලි ලැබෙනවා. ගරු හෝති සගාරවෝ, අනිත්යටත් ගරු කරන ගමන් තමන්ටත් ගරුත්වය ලැබෙනවා. ඥාතීන් ඊට පස්සේ කියනවා වන්න කිත්ති බතෝ හෝති, එයාගේ කීර්තිය පැතිරෙනවා. තමන්ගේ ගෙදර ඉඳන්ම බාහිර ලෝකයට කීර්තිය පැතිරෙනවා. මෙයා හොඳ කල්යාණ මිත්‍රේ, පරිත්‍යාගශීලී කෙනෙක්, අවංක කෙනෙක්, සිල්වන්ත කෙනෙක් කියලා අනිත් අය ළඟ කීර්තිය පැතිරෙනවා. පින්නතුනි, කීර්තිය අනිත්‍ය දෙයක්. නමුත් අපි ජීවත් වෙන කාලේ අපට ඒව අවශ්‍ය වෙනවා. ඒ කීර්තියත් එක්ක තමයි අපි මේ ආධ්‍යාත්මික ගමන යන්නේ. හැබැයි අපි කීර්තිය මිලක කරගන්න ඕනේ. අපි යහපත් සත් මාර්ගයක ඉන්නකොට අපට මේව નિરાයාසයෙන් ලැබෙන දේවල්. පූජකෝ ලබතේ පූජං, වන්දකෝ පටිවන්දනං, යසෝ කිත්තිංච පප්පෝති යෝමිත්තානන්න දූපති. මේ ගුණධර්මයක් ඉන්නකොට පූජකෝ ලබතේ පූජං, අනිත්‍යයට පුද පූජාවල් කරනකොට තමනොත් පූජාවල් ලබන්න සුදුසුයි බවට පත් වෙනවා. වන්දකෝ පටිවන්දනං, තමන් වැඩ හිටියන සීලතුන්ට වඳිනකොට අනිත් අයත් තමන්ගේ සුදුසු ලක්ෂණ වලට තමන්ට ගරු සැලකිලි දක්වනවා. තමන් තමන්ගේ අම්මට තාත්තට වඳිනකොට ගරු සැලකිලි දක්වනකොට තමන්ගේ දරුවෝ ඒව දකිනකොට දරුවන්ට අමුතුවෙන් කියන්න ඕනේ දරුවනේ මටත් මෙහෙම වඳින්න කියලා. දරුවෝ ඒක નિરાයාසිනම කරනවා. ඒක තමයි ලක්ෂණය. අග්ගයතා පජ්ජලති දේවතාව විරෝචති සිරියා අජහිතෝ හෝති යොමිත්තා නන්න දූපති. අග්ගයතා පජ්ජලති, හරියට ගින්නක් වගේ, ගින්න දැල්වෙන සිලුවක් වගේ, මෙයක් දැල්වෙන ගිනි ගන්න කෙනෙක් නෙවෙයි, මෙයා ආලෝකෙන් බබලන කෙනෙක් බවට පත් වෙනවා. දේවතාව විරෝචති, දෙවියන් මෙන් මෙයා බබලනවා. සිරියා අජහිතෝ හෝති, මෙයාගේ ස්වභාව ශ්‍රීයාව ජීවිතයේ විහිදලා යනවා. බොහෝ විට අපි උත්සාහ කරන්නේ අපේ බාහිර රූපය, අපේ ඇඳුම ලස්සනට තියාගන්න තමයි අපි හුඟක් උත්සාහ කරන්නේ. ඒක හොඳයි, බුදුදහමෙන් ඒක අගය කළා තියෙනවා. නමුත් වෙනතුන ඊට වඩා අපි ප්‍රමුඛත්වය දෙන ඕනේ මොකටද? අපි ප්‍රමුඛත්වය දෙන ඕනේ අපේ හිත ලස්සනට තියාගන්න. හිත ලස්සන වෙච්ච ප්‍රමාණයට තමයි අපට ලස්සන යමුණ ගෙහෙන්නේ. හිත ලස්සන වෙච්ච ප්‍රමාණයට තමයි අපට නියම සතුට ලැබෙන්නේ. හිතේ ලස්සන නැති කරන ප්‍රධාන අකුසල තුනක් තියෙනවා. ලෝභ, ద్వේෂ, මෝහ කියලා. මෙන්න මේ දේවල් පිනුතුනි දිනෙන් දින අඩු කරගන්න බලන්න. අපි ඇත්තටම අපට ආදරේ නම්, අපි ඇත්තටම අපේ සතුටට අපි කැමති නම්, අපි දිනෙන් දින මේ අඩුපාඩුකම් තමන්ගේ ළඟ අඩු වෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඔබ තවත් කෙනෙක් සමග සංසන්දනය කරන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබ ගැනම බලන්න. මගේ ළඟ ඊයේ තිබුණට වඩා අඩුපාඩුකම් අද අඩුවේද? අදට වඩා හෙට මගේ අඩුපාඩුකම් අඩුවේද කියලා ඔබ ඔබ ගැනම බලන්න. යමක් දැස තමන් අකමැති දෙයක් දකින වහනකොට ඉස්සර ඇතිවෙච්ච කලබල ගතිය, අමනාපය, නොයවසිල්ල, නැත්නම් වෙන කෙනෙකුගේ දියුණුවක් දකිනකොට හිතේ ඇතිවෙන අකමැත්ත, ඊර්ෂ්‍යාව, තමන් බලන්න එන්නෙන්නම අඩු වෙනවද වැඩි වෙනවද කියලා. දිනපතාම පින්නතුනි මේවා තමන් තේරුම් අරගෙන අගුණ දුර්වලකම් අඩු කරගෙන දිනෙන් දින ගුණධර්ම වලින් වැඩි දියුණු වෙන්න. මේක තමයි සතුට ලබන ලක්ෂණය, ක්‍රමය. මොකද අපි කොච්චර අපේ ශරීරයට සැලකුවත් ශරීරය එන්නෙන්නම ලස්සන වැඩි වෙන්නේ නැහැ. අපි කොච්චර ශරීරයට ආහාර පාන බෙහෙත් දුන්නත් අපේ ආයුෂ එන්නෙන්නම වැඩි වෙන්නේ නැහැ. ඒව අඩු වෙන දේවල්. නමුත් අපේ ගුණධර්ම අපට දිනෙන් දින වැඩි කරගන්න පුළුවන්. මානසික සතුට අපට දිනෙන් දින වැඩි කරගන්න පුළුවන්. ගාවෝ තස්ස පජායන්ති කෙත්තේ වුත්තං විරෝහති පුත්තානං ඵලමස්නාති යෝ මිත්තානන්න දූපති. පින්නතුනි, මේ තමන්ගේ ළඟ තියෙන සද්ගුණ දහම් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට බාහිර පුද්ගලයන්ට බලපාන විතරක් නෙවෙයි. මේ කෙනා පින්නතුනි ගවයන් හදනවනම්, ගවයන් කියන්නේ සත්තු ඇති කරනවනම්, සත්තු මාසට නෙවෙයි මේ කියන්නේ. ඉස්සර සත්තු ඇති කලේ, ගවයන් ඇති කලේ කිරි ආදිය ලබා ගන්න. ඒ කිරි ලබා ගන්නකොට ඒ එළ දෙන්නගේ පැටියටත් කිරි දීලා තමයි ඉස්සෙල්ල ගත්තේ. අන්න ඒ වගේ අපේක්ෂාවෙන් සතුන් ඇති කරනව නම් තමන්ගේ ඒ ගව ඵල ගව අස්සන්න දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි, කෙත්තේ උත්තං විරූහතේ, තමන් යම් කිසි වගාවක් කරනව නම්, කුඹුරු ආදී වපුරනව නම්, ගොවි බිම් තියනව නම්, ඒවත් තමන්ගේ දිනු වෙනවා. මේ තමන්ගේ ළඟ තියෙන යහපත් ගුණ දහම් නිසා. පුත්තානං ඵලමස්නාති, තමන්ට දරු ඵල ලැබෙනවා. දරුවන්ගේ සාර්ථකත්වය ලැබෙනවා. තමන් මේ රකින්න ගුණධම්මල හේතුයි. ඊළඟට තියෙනවා දරිතෝ පබ්බතාතෝ වා රුක්ඛාතෝ පතිතෝ නරෝ චුතෝ පතිට්ඨං ලබති යෝ මිත්තානන්න දූපති. මේ ගුණධම්මගේ ඉන්න කෙනෙක් ඇතැම් විට මහා හෙලකින් පර්වතයකින් ගහකින් වැටුණත් මේ තැනැත්තාට ලොකු අයහවතක් වෙන්නේ නැහැ. ඒව genuත් බේරෙනවා. මේ පිනතුන ඇතැම් විට අහලද සිද්ධින් සමහර අයනේ ඇතැම් විට වහලෙන් වැටුණායි කියනවා, ලොකු ගහකින් වැටිලා කියනවා. නමුත් වැටුණට ලොකු අනතුරක් වෙලා නැහැ. යාට හිතාගන්න බෑ කොහොමද බේරුණේ කියලා. මේ දේවල් වටත් පිනතුනි බලපානවා තමන්ගේ මේ යහපත් ගුණ දහම්. විරෝල මූල සන්තානං නිග්‍රෝධ මිව මාලුතෝ. මෙතනින් පිනතුනි වැදගත් කාරණයක් කියනවා. එයා හරියට ශක්තිමත් මුල් තියෙන විශාල නුගගසක්. ඒ නුගගසේ හැදෙන විවිධ විදිහේ වැල් වර්ග තියෙනවා. ඒ වැල් වර්ග වලට පුළුවන්කම නැහැ විශාල නුගරුකක් බිම හෙලන්න. අන්න ඒ වගේ අමිත්තාන පසහන්ති. තමන්ගේ සතුරන්ට පුළුවන්කමක් නැහැ ඕ මේ තැනැත්තාව පහලට හෙලන්න. වටන්න පුළුවන්කමක් නැහැ. මේ ගුණ දහම් නිසාම මේ තැනැත්තා ජීවිතේ සාර්ථක ඉලක්කවලට යනවා. මෙන්න මේ ගාථා 10 පිනතුණි ප්‍රධාන වශයෙන් මේ මුගපක්ක ජාතකයෙන් උපුටාගෙන මහා පිරිත් පොතේ මිත්තානි සංසවිදියට සඳහන් වෙනවා. අපි මේ කියපු කාරණා වලින් පිනතුණ්ඩ ප්‍රශ්න එහාන තියෙනවා නම් අහන්න පුළුවන්. මිතුරන් ඇති කරගන්න ක්‍රමය ගැන කියපු කාරණා ටිකක් අපි මේ සාකච්ඡා කළේ. මිතුරන් ඇති කරගන්න නම් තමන්ගේ ළඟත් හොඳ ගතිගුණ තියෙන්නට ඕන. මොනෝ දේ තියෙන ඕන ලක්ෂණ? පරිත්‍යාගයේ සීලත්වයේ තියෙන්න ඕන. අවංක බව තියෙන්න ඕන. සිල්වත් බව තියෙන්න ඕන. බුද්ධිමත් බව තියෙන්නට ඕන. අන්නේ ගුණ දහම් එක නිතර මෛත්‍රිය සහගතව ඉන්නකොට තමන්ට තමන්ගේ කීර්තිය දසට පැතිරෙනවා. තමන්ට සමාජ ජීවිතයේදී ගරුත්වය සම්මානය පුද සැලකිලි ලැබෙනවා. තමන්ගේ දරු කල ඉඳන් තමන් ඇති දැඩි කරන සතා සිව් පාවගේ පටන් හැම දෙයකින්ම තමන්ට අස්වැන්න ලැබෙනවා. ගහකින් කොළකින් පර්වතයකින් වැටුණත් ලොකු අනතුරක් වෙන්නේ නැහැ කියන එකයි මේ මූලික කරුණවලින් සඳහන් කළේ. මොනවාකට අහන දේවල් තියෙනවද ප්‍රශ්න එහෙම? හොඳයි, අපි වෙනතුනි තව කරුණු ටිකක් අපි බුදු දහමේ අනුව තවත් පියවර කීපයක් අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි සාමාන්‍ය ව්‍යවහාර ක්‍රමයට ලෝකයේ බුදුහාමුදුරුව මිත්‍රත්වය ගැන දේශනා කරපු කාරණා. කෙනෙක් එක්ක පිනතුනි අවුරුදු 100ක් මිත්‍රත්වයෙන් සතුටෙන් හොඳට අන්‍යෝන්‍ය සම්බන්ධතාවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒක බුදු දහම යගේ කරනවා. හැබැයි පිනතුනි ඒක නියම සාර්ථකත්වයෙන් නෙවෙයි. සමහර අය කියනවා මගේ ස්වාමියාත් එක්ක, මගේ දරුවොත් එක්ක මම අවුරුදු 50ක් විවාහ වෙලා මගේ ස්වාමි පුරුෂයාත් එක්ක බහරයාවක් එක්ක අවුරුදු 50ක් අවුරුදු 60ක් වචනකින්වත් එහෙම වෙන්නේ නැතුව මං හොඳට සමගින් හිටියා කියලා. ඒක හොඳ දෙයක්. නමුත් පිනතුනි එහෙම හිටපු දෙන්නා මිය ගියාට පස්සේ ඉපදෙන්නේ මිනිස් ආත්ම භාවයෙන් පහළ තැනක නම් අර ඇත්තටම එකට හිටියක සාර්ථක වෙලාද? සාර්ථක වෙලා නැහැ. බුදුදහම පින්නතුනි මේ අවුරුදු 50ක 60ක ජීවිත විතරක් සාර්ථකත්වය බලන දහමක් නෙවෙයි. මුළු සසරක් එක්ක අතීත කල්ප ගණන් අතීත ජීවිතත් අනාගතේ යන්න තියෙන ජීවිතත් එක්ක එකට සම්බන්ධ කළ බලන දහමක් තමයි බුදුදහම කියලා කියන්නේ. කෙනෙක්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ සමගියෙන් බොහෝ කාලයක් ජීවත් වීම විතරක් නෙවෙයි. මේ එකට මුණ ගැහිච්ච අවස්ථාවේදී අපේ අම්මා තාත්තා අපේ දරුවන් හැමදාම අපට එකට ඉන්න අය නෙවෙයි. එයා කවදා හරි දවසක අපෙන් සමු ගන්නවා. අන්නේ වෙන් වෙච්ච දවසට පින්නතුනි ඒ අය අපට ඊළඟට හමු වෙන්නේ මේ දැන් ඉන්න ආත්ම භාවයේ දැන් ඉන්න මට්ටමට වඩා ඉහළ තැනකට යන්න පුළුවන් මට්ටමක නම් අන්න ඒකයි සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ නිසා ඔබ බලන්න ඔබත් එක්ක එකට ඉන්න දූ දරුවන්ගේ ඉන්න කාලේ ඔබ එයට අධ්‍යාපනය ඇඳුම් පැළඳුම් ආහාර වලට අමතරව එයාගේ හිත දියුණු වෙන්න, හිත පිරිසිදු වෙන්න එයාට ඔබ කොයිතරම් උදව් කරාද කියලා බලන්න හොඳට. අන්න ඒ සලකපු ප්‍රමාණය තමයි පිනතුන් නියම සැලකිලි බවට පත් වෙන්නේ. කෙනෙකුට ආහාරයක් දුන්නොත් ඒ ආහාරය ප්‍රයෝජනවත් වෙන්නේ දවසකට දෙකකට. කෙනෙකුට ඇඳුමක් දුන්නොත් ඒ ඇඳුම ප්‍රයෝජනවත් වෙන්නේ අවුරුද්දකට දෙකකට. කෙනෙකුට රැකියාවක් කරන් දුන්නොත්, උගන්වලා රැකියාවක් කරන් දුන්නොත් ඒ රැකියාව යට ප්‍රයෝජනවත් වෙන්නේ විස්රාම යනකම් නැත්නම් ජීවත් වෙන කාලෙ විතරයි. කෙනෙකුට ගියක් හදලා දුන්නොත් ඒක ජීවිත කාලෙ විතරයි. කෙනෙකුට පින්නතුණි අවුරුදු 100ක් කෙනෙක් බලාපොරොත්තු වෙන සියලුම සම්පත් දීලා කෙනෙක් පෝෂණය කරන්න පුළුවන්. හැබැයි එහෙම පෝෂණය කළත් සසරට සාපේක්ෂව අපි ආපු ගමන් මගට අතීත ආත්ම භාවයන් සහ ඉදිරියේ යන්න තියෙන ආත්ම භාවයන්ට සාපේක්ෂව බලනකොට අර අවුරුදු 100ක් සලකපු එක කොයි වගේ දෙයක්ද? හරියට එක දවසක එක බත් වේලක් දුන්නා වගේ. අවුරුදු 100ක් කෙනෙකුට සියලුම පහසුකම් දුන්නත් සසරට සාපේක්ෂව හරියට එක දවසක එක බත් වේලක් දුන්නා වගේ. ඒ නිසා ඊට වඩා ගැඹුරින් කෙනෙකුට උදව් කරන්නට සබ්බදානං ධම්මදානං දිනාති කියපු විදියට දානයන් අතුරෙන් ඉහළම දානෙන් අපේ යාළුවන්ට අපි උදව් කරන්න ඕන. ධර්ම දානෙන් එයට බණ දහම් අහන්නට, ගුණ දහම් දිනු කරන්නට එයට අපි මඟ පෙන්වීමක් කරන්න ඕන. විශේෂයෙන් අපි ඊටාම ආදරය කරන අය ඉන්නවනම් කෙනෙක් වෙන් වුණාට පස්සේ අපට හොඳටම වැඩිපුරම දුක එන පුද්ගලයන් ඉන්නවනම් එයා ගැන කල් තියාම හිතලා තියන්න. වයසින් වැඩි අය විතරක් නෙවෙයි, වයසින් බාලය ගැන හිතලා තියන කලින්ම අපි හිතන් ඉන්නේ වයසට ගිහින් මියනවා කියලා නේ. ඇතැමිට අම්මා තාත්තා ඉදින් දරුවෝ මියනවා. එවැනි තත්ත්වයක් මත බලන්න ඒ අය මිය ගියාට පස්සේ අපට කොයිතරම් දුක ඇති වෙනවද කියලා හොඳට කලින් බලලා තියන්න. ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ කියන්න එපා මං නම් තුන් හිතකින්වත් හිතුවේ නෑ කියලා. ඕනනම් අඬන්න කමන්නේ. හැබැයි තුන් හිතකින්වත් හිතුවේ නෑ කියලා නම් කියන්න එපායි. කෙනෙක් ලෙඩ වුණාම, කෙනෙක් මරණයට පත් වුණාම කියන්න එපා මං නම් මෙහෙම වෙයි කියලා තුන් හිතකින්වත් හිතුවේ නෑ කියලා නම් කියන්න එපා. ඇයි එහෙම කියන්නේ? ඔව්, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් මරණයට පත් වෙන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මිය යන කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න කියලා බුදුහාඳුර අපට දේශනා කළා. නිතර බැරි වුණත් අඩු ගානේ එක දවසක එක මොහොතක් හරි හිතලා තියන්න, නිකමට ඇස් දෙක පියාගෙන මේ මං ඇසුරු කරන මං ඉතාම ආදරය කරන අය මගේ ඇස් පිට දීම ඕන වෙලාවක හිමි වෙන්න පුළුවන් කියන එක කලින්ම හිතලා තියන්න. ඕනෑම බරපතල රෝගයක් මෙයට හැදෙන්න පුළුවන් කියන බවත් කලින්ම හිතලා තියන්න. මෙන්න මෙවැනි තත්ත්වයක් මත පිනතුණි ඒ අය තමන්ගෙන් වෙන් වෙච්ච දවසට මීට වඩා ඉහළ තැනකට යන්න පුළුවන් විදියට එයාගේ හිතට උදව් කළ තියන්න. ඇතැම් විට ඒ අය අනිත් අය ඇවිල්ලා එයාගේ මරණය දේහය අල්ලගෙන අඩද්දී ඔබට පැත්තකට වෙලා මද සිනහාවක් පහන්න පුළුවන්. ඒ කොහොමද? අනේ මේ තැනැත්තා ඉන්න කාලේ මං එයාට සුගතිගාමි වෙන උදව් කළානේ. දැන් මේ තැනැත්තා හිටිය තැනට වඩා හොඳ තැනක සුගතියක මෙයා ඉපදිලා ඇති කියලා ඔබට පැත්තකට වෙලා හිතේ සැනසීමට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ දරුවන්ට දැම්ම මේ උදව්ව කරන්න. ඔබ ඉතාම ආදරය කරන අම්මට තාත්තට හැකි ඉක්මනින් මේ උදව්ව කරන්න. සාමාන්‍ය දන් දෙනව විතරක් නෙවෙයි, විශේෂයෙන් සමථ විදර්ශනා භාවනාවට එයයි යොමු කරන්න. බුදුරජාණන් වහන්සේ දක්ෂිණ විභංග සූත්‍රවලදී ටිකෙන් ටික කුසලයේ වැඩි දියුණු කරගන්න ආකාරය සඳහන් කළා තියෙනවා. මෙන්න මේ විදියට කෙනෙකුට අපි ඇත්තටම උදව් කරවතින් ඒ උදව්ව තමයි සැබෑම උදව්ව බවට පත් වෙන්නේ. සුගතිගාමී වෙන්න කරන උදව්ව. හැබැයි ඊටත් වඩා උදව්වක් බුදුදහමෙන් සඳහන් කරනවා. මොකක්ද ඒ උදව්ව? ඔව්, ඒ උදව්ව මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු කරන උදව්ව. ඒ උදව්ව කෙනෙකුට අපි කළවොතින් යා කොහොමද අපට ප්‍රතිඋපකාර කරන්නේ? දැන් මේ පින තුන අහලා ඉති සැරියොත් හාඳුර ගැනනේ. සැරියොත් හාඳුර හැමදාම රැට සැතපෙන්න කලින් එක්තරා දෙයක් සිද්ධ කරනවා. ඔව්, උන්වහන්සේ බලනවා අස්සජි හාඳුර කොහෙද වැඩ ඉන්නේ කියලා. ඇයි එහෙම බලන්නේ? ඔව්, අස්සජි හාඳුර තමයි මුලින්ම අර ඊයේ ධම්මා හේතුපවාගින ගාථාව කියලා සොමගට යොමු කරේ. සැරියොත් හාඳුර තමයි ප්‍රඥාවෙන් ශ්‍රාවකයන් අතරින් ප්‍රමුඛත්වයට පත් වුනේ. බුදුරජාණන් වහන්සේට විතරයි සැරියොත් හාඳුර ප්‍රඥාවෙන් දෙවෙනි. අන්න එවැනි ප්‍රඥාවකින් යුක්ත වෙච්ච සැරියොත් හාඳුර රැඩ සැතපෙන කලින් බලන මාස්සජි හාඳුර කොහෙද ඉන්නේ කියලා. උන්වහන්සේ ඉන්න විහාරස්ථානේ නම් ගිහිල්ලා වැඳලා උන්වහන්සේට වන්දනා කරනවා. ඊට පස්සේ උන්වහන්සේ ඈත ප්‍රදේශයක නම් ඉන්නේ, ඒ පැත්තට වන්දනා වැඳලා අස්සජි හාඳුර ඉන්න පැත්තට හිස දාලා තමයි සැතපෙන්නේ. කවුද මේ? මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික අග්‍රස්සරාවක සැරියුත් මහරහතන් වහන්සේ. අපිත් ඇතැමිට බලනව නේද රැණි දිනකොට පැත්තනේ? අපි බලන්නේ කොයි පැත්තද? අපි බලන්නේ නැගෙනහිර පැත්තට ඔලුව දාලා නිදියන තමයි අපි බලන්නේ. බස්නාහිර නොවන පැත්තට ඔලුව දාන තමයි අපි බලන්නේ නේ. අපි හිතන්නේ හුඟක් උගත් බුද්ධිමත් කියලා නේ. සැරියුත් හාඳුර කියලා කියන්නේ ඒ කාලේ තිමිච්ච, ಭಾರತයේ තිමිච්ච ත්‍රිවිධයේ පරතරට ගිහපු කෙනෙක්. අධ්‍යාපනයෙන් ලබන්න පුළුවන් සියලුම එදා ಭಾರತීය අධ්‍යාපනය ලැබුව කෙනෙක්. දැන් කාලේ විදිහටනම් ડોක්ටරේට් 25ක් විතර ගත්ත කෙනෙක්. එවැනි දැනුමක් විතරක් නෙවෙයි මහත් ගුණයකින් හැබෙයි මේ ගෞතම සම්බුද්ධ ශාසනය අග්‍රශ්‍රාවක සැරියුත් හාඳුර ක්‍රියා කරපු ආකාරය. මෙන්න මේ යන ආධ්‍යාත්මික ගමන් මගේ තමන්ට මුලින්ම හමු වෙන මිතුරා කවුද? මාතා මිත්තන් සකේ ගරි. මේ ආධ්‍යාත්මික ගමන් මගේ තමන්ට මුලින්ම හමු වෙන මිතුරා ආදරණීය මිතුරා මිතුරිය තමයි තමන්ගේ අම්මා තාත්තා දෙන්න. එතනින් ආරම්භ කරන මේ මිතුරන් පාසලේදී ගුරුවරු තමන්ට මුණ ගැහෙනවා. පාසලට ගියාට පස්සේ ඇතැමිට අපි ඇතැමිට අම්මට තාත්තට වඩා ගුරුවරුන්ට සලකනවානේ. ගුරුවරු කියන දේ අහනවානේ. ඇතැමිට අම්ම ගුරුවරියක් වුණත් අම මොන හරි කිව්වොත් කියනවා නෑ අම්ම කිව්වට ටීචර් අපට මෙහෙමයි නේ කිව්වේ. ඊට පස්සේ ගුරුවරයා තමයි සලකන්නේ. මෙහෙම යන ගමන මගේ දීට පස්සේ ආධ්‍යාත්ම ජීවිතයට ගියාට පස්සේ කෙලින්ම ඊළඟට ආධ්‍යාත්ම ගුරුවරු තමයි තමන් ඉහළම මට්ටමින් ඉන්නේ. එනිසා මේ යන ගමන් මගේදී පින්නතුනි ප්‍රධාන ලෙසම අපි තේරුම් ගන්නට ඕනේ අපේ සැබෑ කල්යාණ මිත්‍රයන් කවුද කියලා. සැබෑ කල්යාණ මිත්‍රයන් කියන අපට දුක ඇති වෙන්න නැති වෙන හැටි කියලා දෙන කෙනා. පින්නතුනි අපට යම්කිසි වෙලාවක අපේ හිතේ දුකක් ඇති වෙලා තියෙනවා නම් ඒ දුක ඇති වෙච්ච වෙලාවේ අපේ හිතේ ස්වභාවය මොකද්ද? අපේ හිතේ යම් කිසි වෙලාවක දුකක්, අසතුටක්, අසහනයක් ඇති වෙලා තියෙනවා නම් ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය තමයි අපේ හිතේ එක්ක ලෝභයක්, එක්ක ද්වේෂයක්, එක්ක මෝහයක් තියෙනවා. මේ ලෝභ දේශ දෙකම ඇති වෙන්නේ කොහොමද හිතේ? මෝහය නිසා. මෝහය කියන්නේ මොකද්ද? ඔව්, අපි යමක් සිහි කරනකොට, මතක් කරනකොට අපට හිතෙන්නේ ඒ මතක් කරන දේ දැන් සිදුවන දෙයක් කියලා. දැන් ඔබට හුඟක් උදව් කරපු කෙනෙක් ගැන බලන්න. ඒ උදව් කරපු කෙනා මෙතෙන්ට ආවා කියලා කියන්න. ඔබට ජීවිතේ වැඩිපුරම උදව් කරපු කෙනා. ඔබේ මුහුණේ ටිකක් සතුටක් තියෙනවනේ. මුහුණ ලස්සනයි ටිකක්. ඒ වගේම ඒ එනකොට බලන ඔබේ හිතේ ස්වභාවය මොකද්ද? ඔබේ හිතේ ස්වභාවය තමයි ඔබ අර ඒ කෙනා අතීතයේ කරපු දේවල් මතක් වෙලා ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ දැන් හිත තියෙන්නේ. ඇතැම් විට ඔබට හිතා ගන්න අමාරුයි ඒ ඇවිල්ලා තියෙන වෙන කෙනෙක් සමහර විට. නියම කෙනාම නෙවෙයි. නමුත් ඔබේ හිත අතීතයේ අරමුණට ගිහලා අරමුණ තුලයි ඉන්නේ. ඒ වගේම බලන්න ඔබට ජීවිතේ ලොකුම හතුරුකම කරපු කෙනා ඔබට නෙවෙයි ඇතැම් විට ඔබේ ඔබ ඉතාම ආදරය කරන කෙනාට ලොකුම හතුරුකම කරපු කෙනේ මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනකොට ඔබේ මූණට කැමරාවක් එහෙම දාලා තියෙන ඔබට නොපෙනෙන්න. ඈ දැන් අර ලස්සනට තියෙච්ච මූණට මොකද වෙන්නේ? ඕ මූණ වෙනස් වෙනවනේ. ඇයි ඒකට හේතුව? ඔබ දැන් අර අතීත අරමුණට ගිහිල්ලා අතීත සිද්ධිය තුල දැන් ජීවත් වෙනවා. පින්නතුනි, ඕනම වෙලාවක අපේ හිතේ දුකක් අසහනයක් තියෙනවා නම් ඒ කියන්නේ අපි අවිද්‍යාව තුල අතීත අරමුණක නැත්තම් අනාගත අරමුණක අපි ඉන්නවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් වර්තමාන හිත තියාගත්තාම වර්තමාන මේ මොහොතේ බාහිර බලාගෙන හිටියොත් එහෙනම් දුකෙන් නැති වෙන්න පුළුවන්ද කියලා නේ. වරදවා තේරුම් ගන්න එපා. එහෙම බුදුදහම කියන්නේත් නැහැ. බාහිරින් රූපයක් දකිනකොට රූපය තියෙන්නේ බාහිරයි කියලා හිතුවොත්, තමන්ට දුක හෝ සැපෙන්නේ බාහිරින් කියලා තමන් හිතුවොත්, නැත්තම් බාහිර රූපයක් තියෙනවා කියලා හිතුවොත්, ඒත් අපි අවිද්‍යාව තුළමයි ඉන්නේ. උපේක්ෂාවෙන් හිටියත් අපි ඒ දුකෙන් නිදහස් වෙලා නැහැ. ඇයි ඒ බාහිර පේන රූපේ වෙනස් වෙනකොට ඔබ දුකටපත් වෙනවා. ඔබ දන්නේ නැහැ ඒ අත්දැකීම ඔබට ලැබුණේ වර්තමාන මොහොතේ කියලා. අපි ජීවිතයේ ඕනෑම අවස්ථාවක කිසියම් අත්දැකීමක් ලබනවා නම් ඒ ලබන මොහොතේ ස්වභාවය තමයි ඒ අත්දැකීම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව මේ අත්දැකීම නිරුද්ධ වෙනවා. නමුත් අපේ තියෙන අවිද්‍යාව මොකද්ද? අපි හිතනවා යමක් දකිනකොට අහනකොට ඒක කලින් තිබ්බදේ දැක්කට පස්සේ තේදී ඉතුරු වෙනවා කියලා. ඒක සම්මුති සත්‍ය අනුව හරි. ඒ සම්මුති සත්‍ය ඉන්නකම් පිනුතුනි කවදාවත් අපට සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒ සම්මුති සත්‍ය ඉඳගෙන පින්දහම් කළා අපට සුගතිගාමි වෙන්න පුළුවන්. හැබැයි දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන්න නම් පිනුතුනි පරමාර්ථ සත්‍ය අනුව, සැබෑ සත්‍ය අනුව, පටිච්ච සමුප්පාද න්‍යායයේ කියන විස්තරයට අනුව ජීවිතය දෙස බලන්න ඕන. බලනකොට පිනුතුනි බාහිර රූපයන් දකිනකොටම අපි දන්නවා මේ බාහිර අත්දැකීම එන්නේ මේ මොහොතේ තමන්ගේ මනසේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, ඒක හටගැනීමේ ස්වභාවය කියන මෙන්න මේ හේතු නොදන්නාකම නිසා කියන එක තමන් දකිනවා. ඒ නිසා මුලින් කරන්නේ බාහිර රූපයක් දකිනකොටම සැප දුක් වෙනකොටම තමන් දන්නවා ඒක එන්නේ බාහිරින් නෙවෙයි තමන්ගේ අභ්‍යන්තරයේ හිතේ තියෙන ස්වභාවය අනුව කියන එක තමන් දන්නවා. එනිසා මුලින් නාමයට හිත තියලා රූපයෙන් මිදෙනවා. දෙවනි පියවර ප්‍රඥාවට හිත තියලා නාම කොටසෙන් මානසික පැත්තනොත් නිදහස් වෙනවා. මනස කියන එකත් ඉස්සර දෙයක් නෙවෙයි. සංඥා වේදනා සංකාර කියන්නේත් ඒකත් අනිත්‍ය දෙයක්. ප්‍රඥාවට හිත තියලා ඊට පස්සේ ඒ ආධ්‍යාත්මික අනාත්මතාවයනොත් මිදෙනවා. මෙන්න මේක ලැබපු කෙනා පින්නතුණි. බාහිර රූපයක් මත ඔහු යැපෙන්නේ නැහැ. ඔහු සම්පූර්ණයෙන්ම තමන්ගේ ප්‍රඥාව මත යැපෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු සම්පූර්ණ ලෙස සම්මා සතිය තුළ, සතර සතිපට්ඨානය තුළ යහිත පිහිටුව ගන්නවා. මේක තමයි සැබෑ මිත්‍රත්වයෙන් තමන්ට ලැබෙන මහා දායාදය. අර මුලදී යම්කිසි කෙනෙක් කෑම බීමක් දීලා, නැත්තම් අම්මා තාත්තා අපේ ජීවිත දායාද කළා, අපි මේ ආරම්භ කරපු මිත්‍රත්වයේ අවසන් වෙන්නේ ඉහළම තලයට යන්නේ සැබෑ කල්යාණ මිත්‍රයෙක් ලෙස යම්කිසි කෙනෙකුට මෙන්න මේ අවබෝධය කෙනෙක්ගෙන් ලැබුණොත් ඔහු තමයි සැබෑම කල්යාණ මිත්‍රයා. ඒ විතරක් නෙවෙයි, බුදුහාමර සඳහන් කරන ඔබට මිත්‍රයන් ඉන්නවා නම්, ඔබ ඉතාම ආදරය කරන යහළුවන් ඉන්නවා නම්, ඔබට මේ දුකේ ඇතිවීම නැතිවීම ඔබට පොඩ්ඩක් හරි තේරුණා නම්, ඒ යාළුව ඔබ කියන දේ අහන්න සූදානම් නම් නැත්තම් කරන්න දෙයක් නැහැ. අහන්න සූදානම් වෙන්නට ඕන. ඒකට කියන්නේ සෝජ බව කියලා. ඇක්ටිව් ලිස්නින් එක තියෙන්නට ඕන. අන්න ඒක තියෙනවා නම් ඒ තමන් ඉතාම ළඟින් ආශ්‍රය කරන කෙනාටත් මේ ඔබ ලබා දීපු, ලබාගත්තු අවබෝධය, දැනුම ලබා දෙන තේරෙන මට්ටමින් කියලා. දුක ඇති වෙන්නේ මෙහෙමයි, දුකෙන් නිදහස් වෙන්නේ මෙහෙමයි කියලා එයාට කියලා දෙන්න. තිනුතුනි වර්තමානයේ ඔබ ශ්‍රී ලංකා විපදෙච්ච අලුත් ළමයි ගැන අවධානයෙන් හිටියොත් ඔබට ආරංචි වේ සමයට අවුරුදු 5 6 දරුවෝ ඉපදෙලා ඉන්නවා. ප්‍රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය විස්තර කරන දරුවෝ ඉන්නවා. අවුරුදු 6 එක දරුවෙක් ඉනෝ ස්කන්ධ පංචකය විස්තර කරනවා. පංචස්කන්ධයේ ස්වභාවය විස්තර කරනවා. ඒතරම් ආධ්‍යාත්මික ප්‍රබෝධයක් අද ලෝකයේ තුල තියෙනවා. ඔබ ඇතැමිට මේව තේරෙන්නේ නැහැ, මේ වෙච්චර ඕනේ නැහැ. ඉතින් එදිනෙදාට පොඩ්ඩක් ඔයි ගෙදර සමගින් ජීවත් වෙන ටිකක් තිබුණොත් ඇති කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ නේ. පින්නතුනේ මේ වගේ දේවල් ඔබට ඕන තරම් ඉන්ටර්නෙට් එකට ගියාම අහන්න පුළුවන්. අපටත් වඩා හොඳට පරීක්ෂණ කරපුවා මේ වගේ කියනවා. අවුරුදු 20-30 රිසර්ච් කළා හොඳට විස්තර කරනවා. ඒක දැනගන්න නම් ඔබ පන්සලට එන්නේ පින්නතුනේ, පන්සලට එන එක නම් තේරුමක් නැහැ. ඔබ විහාරස්ථානවලට ආයුත්තේ සැබෑ ලෙසම දුකෙන් නිදහස් වන මේ සදහම් පණිවිඩය ශ්‍රවණය කරන්න. ඒක තමයි ඔබ සලකන සිව්පසෙන් සලකන ස්වාමින් වහන්සේලාගෙන් ඔබට ලැබෙන්න ඕන, ලැබිය යුතු, ඔබ බලාපොරොත්තු විය යුතු ඉහළම දේත් මේකයි. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අපි කල්යාණ මිත්‍රය ලබා ගන්නා වෙන්නේ. ඒ ලබා ගන්නා වූ කල්යාණ මිත්‍රත්වය ඔබේ ළඟමයට හැකි තාක් ඉක්මනින් ලබා දෙන්න දායාද කරන්න. මේ ජීවිතය තුළ ඒ අය ඔබට අහිමි වෙන්න කලින් ඒකේ ආනිසංසය පින්නතුනි දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් ඔබට ඔබට මේ ජීවිතය තුළ ලැබෙනවා. අපි අද මූලික වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කරුණ ටික. මිත්‍රත්වය ආරම්භ කළා, ආධ්‍යාත්මික ගමන මගේ සැබෑ මිත්‍රත්වය කරා අපි ආ යුතු ගමන් මගේ අපි මේ සාකච්ඡා කළේ. මේ දේශනා කරපු කරුණ වලින් ඔබට ගැටලු තියෙනවා නම් අහන්නත් පුළුවන්. මන්ද පින්නතුනි, එහෙම නැත්නම් අපි එහෙනම් මෙතනින් එහෙනම් ධර්ම දේශනාව නිවාඩපත් කරමු. අද පින්නතුන් මේ විශේෂයෙන් මේ පින්කමට මූලිකත්වයෙන් දරපු පින්නතුන් පින්කමෙන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ ආදරණීය මෑණියන්ට යසෝමාලා ගුණසේකර මහත්මියට පුණ්‍යානුමෝදනා කරන්න. ඉතින් ඒ විසානේ විපුලා ඇවිදෝලා දේනියන් තුන්දෙනාත් මෛත්‍රී ශ්‍රී ලාල් ශානක කියන ආදරණීය බෑනාවරුත් මූලිකත්වය අරගෙන තව බොහෝ දෙනෙක් සම්බන්ධ කරගෙන ඉතාම ලස්සන පින්කමක් කළේ ආදරණීය මෑණියන්ගේ 80 වෙනි උපන්දිනයට. මේ හැම දිනාගෙම සිත්වල පුණ්‍ය චේතනා ඇති කළා, කුසල චේතනා ඇති කළා. එයට ලොකු අනුග්‍රහයක් මේ කළේ. ඒ නිසා ඔබ ඇති කරගත්තා වූ මේ පුණ්‍ය ඵලය, කුසල ශක්තිය ඒ ආදරණීය මෑණියන්ගේ ජීවිතයේ තව බොහෝ කාලයක් නිදුක් නිරෝගීව පවත්වා ගන්නට, ඒ වගේම අනිත් පින්තුන හැම දිනාගෙම ජීවත් වෙලින තමන්ගේ ආදරණීය අම්මලට තාත්තලට දිගාශ්‍රී ලබා ගැනීම සඳහාත් මේ පින එකාකාරීව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයේ ආනිසංස පුණ්‍ය ඵලය අපට මේ ආත්ම භාවයේහි අම්ම තාත්ත වෙලා ජීවිත දායාද කළා මිය ගිය අපේ අම්ම තාත්ත විතරක් නෙවෙයි, අනන්ත සසරෙහි අපට අම්මල තාත්තල වෙලා අපට අද මේ වටිනා සුගතිය ලබා දෙන්නට උදව් කරපු අතීත ආත්ම භවවල අම්මල තාත්තල බොහෝ දෙනෙක් සසර පින් බලාපොරොත්තු වෙන ඇති. සමහරට අපිව පෝෂණය කරන්න ගිහිල්ලම වෙච්ච අඩුපාඩු නිසා ඇතැමිට මේ මොහොතේ දුගතියේ දුක් විඳින අම්මල තාත්තලත් ඇති අපේ අතීත ආත්ම භවවල. ඉතින් ඒ සියලුම දෙනා මේ පිණින් සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මියගිය ඥාතීන් හැම දෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් සම්මිය දෘෂ්ටික දෙවියනොත් අනුමෝදන්ව ඒ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආදරණීය මෑණියන් යසෝමාලා ගුණසේකර මහත්මිය ඇතුළු ඔබ නමින් ජීවත් වෙන සියලුම ආදරණීය අම්මල තාත්තලා, ඒ වගේම ඔබට ශිරපසාසන ලබා දීපු ආදරණීය ගුරු භවතුන් ජීවත් වෙන හැම දෙනාටම දෙවියන්ගේ රැකවරණයෙන් ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පත් සලසා දෙත්වා, දෙවියනටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි, අද පින්නතුනි හැමදෙනාම බොහෝ දුර බැහැර සිටන් මේ විහාරස්ථානයට ඇවිදිලා ඉතාම වටිනා ආනිසංසදායි පින්කමක් සිදු කරගත් අවස්ථාව. අද අප සාකච්ඡා කළේ මුගපක්ඛ ජාතකයේ එන මිත්තානිසංස පිළිබඳව. තින් මිතුරන් ඇති කරගන්නා ක්‍රමයක්, අපි සැබෑලෙසම මිතුරෙක් වුණාම අපට ලැබෙන ආනිසංස ගැනත් අප මේ සාකච්ඡා කළේ. ඒ කරුණු දැනගෙන හොඳ බණක් ඇහුවා කියලා බොහෝ දෙනෙක් යන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි ප්‍රයෝජන අවශ්‍ය වෙන්නේ. ඔබ කල්පනා කරලා බලන්න, ඔබ ඇසුරු කරන අඩුම ගානේ ළඟම ඇසුරු කරන යහළුවන් ඥාතීන් 10 දෙනෙකුටවත් ඒ 10 දෙනාගේ හොඳම කල්යාණ මිත්‍රයන් 10 දෙනාගෙන් එක්කෙනෙක් බවට ඔබ පත් වෙන උත්සාහ කරන්න. ඒ අයට ඉගෙන ගන්න උදව් කරන විතරක් නෙවෙයි, රැකී රක්ෂාවක් හොයා ගන්න උදව් කරන විතරක් නෙවෙයි, එයට ධර්මයෙන් ඉදිරියට යන්නට එයට උපකාරයක් වෙන්න. ඔබ ඇසුරු කරන කෙනාගේ හොඳම යාළුවා වෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි හොඳම 10 දෙනාගෙන් එක්කෙනෙක් බවටවත් පත් වෙන ඔබ බලන්න. ඒකට අදිස්ථානයක් කරගන්න. ඒ අදිස්ථානයේ ඇතුව මෙතනින් නැගිටින්න. ඒ නිසා මම ඇසුරු කරන මගේ දරුවන්ට, ස්වාමි පුරුෂයාට, භාර්යාවට, අම්මට, තාත්තට, ඒ අය ඊළඟ ආත්ම භාවයේ සුගතිගාමී වෙන උදව් කරපු අය මූලිකය 10 දෙනාගෙන් එක්කෙනෙක් බවට ඔබ පත් වෙන කොහොම හරි බලන්න. අන්න ඒක තමයි ඔබ මේ ධර්ම දේශනාවෙන් ගන්න නියම ප්‍රතිඵලය වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ඔබට සසරේදී අම්මල තාත්තල වෙලා, ගුරුවරුන් වෙලා, ඥාතින් වෙලා ඔබට උදව් කරපු අයට පින් වැඩෙන විදියට ඔබ ජීවත් වෙන උත්සාහ කරන්න. ඒ අය ඔබ දිහා බලලා අනේ මගේ අතීත යාළුවෙක්, මිතුරෙක්, මගේ දුව පුතා කියලා සතුටු වෙනවා. මේ ආත්මේ අම්මා තාත්තා විතරක් නෙවෙයි, ගියාත්ම භවවල අම්මල තාත්තලා අපි දිහා බලලා සතුටු වෙන බව ධර්මයේ ඊටාම පැහැදිලිවම දැක් වෙනවා. එනිසා ඔබ හැසිරෙනකොට, ඔබ කටයුතු කරනකොට බලන්න, මගේ මේ ආත්ම භවයේ අම්මා තාත්තා විතරක් නෙවෙයි, මේ ආත්ම භවයේ අම්මට තාත්තට හොරාට උනත් දෙයක් කරන්න පුළුවන් සමහරට. නමුත් සසරේදී අම්මල තාත්තල බොහෝ දිනක අපි දැස පෑ 24 මැතැමිට ඇස් දල්වා බලාගෙන ඉන්න අපේ ආධ්‍යාත්ම දියුණුව. ඒක තමයි. ඉතින් අන්න එහෙම හිතලා පුළුවන් තරම් දුරට තමන්ගේ හිත දිනෙන් දින ලස්සන කරගන්න බලන්න. හිතේ තියෙන අකුසල් වලින් පුළුවන් තරම් දුර වෙන බලන්න. ඒ ආධ්‍යාත්මික ගමන මගේ ආරම්භක පියවර තමයි මෛත්‍රී වඩන කෙනෙක් බවට පත් වෙන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා නිතර අනිත් අයට මෙත් සිතින් සෙත් පතන්න. ඒ වගේම තමන්ගේ සිත කය ගැන සම්පූර්ණ අවධානයෙන් හැකිතාක් දුරට සිහියෙන් ඉන්න බලන්න. වර්තමානය තුළ සිත පිහිටුවා ගන්න අවස්ථාව ටිකෙන් ටික වැඩි කරගන්න. ඒක තමයි නියම සතුට ලබන ක්‍රමය. අපි බොහෝ දෙනෙක් හිතන්නේ මේ දැන් වර්තමානයේ කරන වැඩේ ඉවරුණාට පස්සේ සතුට තියෙන කියලා හිතන්නේ නේ. දැන් ඔබට හිතයි මේ බණ අහලා නැගිට්ටොත් තමයි සතුට කියලා. නැගිටලා ගෙදර ගියාට පස්සේ හිත ඇතැම්මිට හෙට ආවට පස්සේ තමයි සතුට කියලා. හෙට ඇවිල් ආවට පස්සේ තමයි ගියාට පස්සේ සන්තෝෂය කියලා. ඊට පස්සේ තමයි අනිද්ද වැඩට ගියාට පස්සේ කියලා. ඊට පස්සේ හිතන වැඩට ගිහලා ආවට පස්සේ කියලා. පින්නතුනි, සතුට තියෙන්නේ මේ දැන් කරන වැඩේ කළා ඉවරුණාම නෙවෙයි, මේ කරන ගම. යම් කිසි කෙනෙක් හිතනවා නම් මගේ සතුට තියෙන්නේ දරුවා ඉගෙනගෙන ඉවර වෙලා, දරුවා විවාහ වුණාට පස්සේ මගේ රැකියාවෙන් විස්රාම ගිහිල්ලා කියලා ඔබ හිතුවොත්, ඔබ හැමදාම සැප සොයන කෙනෙක් මිසක් සැප විඳින කෙනෙක් නෙවෙයි. ඒ නිසා පින්නතුනි, අපි මේ ලෝකයේ සුගතියක් කරගන්නට ඕන. අපි මේ සුගතියක ජීවත් වෙන්නේ. මේ සුගතියේ සුගති සුවය සැපේ විඳින නම් වර්තමානයේ තුල හිත පිහිටුවා ගන්න. දැන් මේ තියෙන පරිසරය දැක්කොත් කිසියම් කෙනෙක්, අපි කියමු ලෝකයේ ඉන්න දුප්පත්ම රටක, අපි කියමු ඉතියෝපියාව, සයිබීරියාව, නැත්නම් ලෝකයේ යුද්ධ තියෙන සිරියා වගේ රටක කෙනෙක් පොඩි ළමෙක් එනවා, ඇවිල්ලා ජනේලෙන් බලන මේ දිහා, ජනේලෙන් එබිලා බලනවා. මේ ශාලාව දිහා. ඒ දරුවට මොකද හිතෙන්නේ? ඒ දරුව හිතයි මේක නම් මනුස්ස ලෝකෙ නෙවෙයි කියලා. ඒ දරුව හිතයි මේක දිව්‍ය ලෝකයක් කියලා. නමුත් ඔබට හිතෙනවද ඒක? ඔබට ගානක්වත් නැහෙනේ. ඒකට හේතුව තමයි අපි ඇත්තටම අද මේ සුගතියේ සුගති සුවය විඳින ක්‍රමය අපි දන්නේ නැති නිසා. අපි නිතරම හිතන්නේ අනාගතේ මේ වැඩ ටික කළ ඉවරමට පස්සේ සතුට තියෙන කියලා. නමුත් වෙනතුනි සැබෑ සතුට තියෙන්නේ මේ ගත වෙන වර්තමාන මොහොත තුළ තමන්ගේ සිහිය හා නුවණ උපරිම ලෙස පවත්වාගෙන හැම මොහොතක්ම සිහියෙන් නුවණින් ඉන්න, හැම මොහොතකම ප්‍රඥාවෙන් ඉන්න, ඒ ප්‍රඥාවෙන් හිටිය පමණට ඔබේ හිතේ රාග, ద్వේෂ, ඊර්ෂ්‍යා කියන අකුසල වලට ඉඩක් නැහැ. දැන් මේ ලයිට්ස් ටික හොඳට පත් වෙනකොට අන්ධකාරයකට ඉඩක් නැහැ මෙතන. අපේ හිතේ ප්‍රඥා ලෝකය පහළ වෙනකොට අපේ හිතේ අනේ තකුසල් වලින් හිතට පීඩාවක් දෙන කිසිඳු ඉඩකඩක් නැහැ. ඒ නිසා මේ අවස්ථාවෙන් ක්‍රියා කරලා තමන්ගේ හිතට උපරිම සැලකෙල්ල, උපරිම වටිනාකම ලබා දෙන්න. ඒක තමයි ඇත්තටම ඔබට සැලකුවා වෙන්නේ. ඒ සැලකිල්ල ලබන්නයි, ඒ සැලකිල්ල කරන්නයි අපි සසර බොහෝ කාලයක් පෙරම් පුරලා මේ සම්පත්තික ලබා ගත්තේ. ඒ නිසා මේ ගෞතම සම්බුද්ධ ශාසනය නිකරුණේ අහිමි වෙන්න දෙන්නට එපා. මේ මොහොතෙන් උපරිම ලෙස ප්‍රයෝජන ගන්න. ඉතින් එසේ කරන්ට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. පින්නතුනේ මෙවැනි පින්කම් කරන්ට අවාද අනුශාසනා කරන බොහොම වෙහෙස මාසයෙන් කටයුතු කරන ගරුතර නායක ස්වාමින්දිරන් වහන්සේ ප්‍රධාන විහාරස්ථාන වාසී ස්වාමින් වහන්සේලාටත් මේ පින් උන්වහන්සේලාගේ නිදුක් නිරෝගී භව, දිගාසිරි පිණිස, ආධ්‍යාත්මික සුවය පිණිස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් නියුතුම් පින මෙලව සතුට සහනය සැනසීම දිගාසිරි පිණිසත්, පරලොව සුගතිය පිණිසත්, ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය පිණිසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා බයං පන්තා ච නිබ්භයං සෝකං පන්තා ච නිස්සෝකං හන්තෝ සම්බේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.